ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය නවසරයි සදහවත් පින්නතුනි, අප විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි 2021 වර්ෂයේ මුල්ම පුන් පොහෝ දින දොරතෝ පුන් පොහෝ දිනේ නිමිති කරගෙනයි පින්නතුන් අද මේ සීල භාවනා වැඩසටහනට සහභාගී සිටින්නේ. සම්බුද්ධ ශාසනයක් ලැබීච්ච මේ අවස්ථාවෙහි අපේ ජීවිතෙන් ගන්න ඉහළම ප්‍රයෝජනයක් අපේ දසවන් වලින් අපි ලබන උතුම්ම ප්‍රතිලාභය සමනානුත්තරී කියලා දක්වන විදියට ධර්මය අපේ ජීවිතයට ලැබෙන අවස්ථාව. ඒක පින්නතුනි මේ ජීවිතයේහි උත්සාහයක ශ්‍රද්ධාවක ප්‍රතිඵලයක් විතරක් නෙවෙයි. ඇතැම් විට ආත්ම භව සිය ගානක, සමහර විට කල්ප ගානක අප විසින් කළා වූ දාන ආදී පින් දහමලා නිසංස විදියට, ඒ වගේම ආධ්‍යාත්මික ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදියටයි සම්බුද්ධ ශාසනයක් ලැබිලා ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. අපට නිසලස කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා නම්, ධර්ම ශ්‍රවණය කළා නම්, ඒ දහම අපි අවංකව ජීවිතයට සම්බන්ධ කරගත්තා නම් අපට පින්නතුනි මේ ජීවිතෙන් එක දවස අවුරුදු 100ක් ධර්මයක් නැතුව ජීවත්වන ජීවිතයට වඩා වටිනවා. විශේෂයෙන්ම අද ලෝකයේ බොහෝ දෙනෙක් නොඑක් විදියෙ ලෙඩ දුක් වලින් දුකට බියට පත් වෙලා ඉන අවස්ථාව. මේ අවස්ථාවේ අප බෞද්ධයන් විදියට හුඟක් වාසනාවන්තයි. අපේ ජීවිතයේහි අපි අතහැරලා දාල යන දෙයට වඩා අපේ මෙලව ජීවිතයේ සසර ජීවිතයේ සුවපත් භාවයට හේතු වන උතුම්ම දේ අපි ලබාගෙන තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ ජීවිතයේහි හෙට දවසේ මරණ එළඹෙද දන්නේ. උන්වහන්සේ දේශනා කරනවා කෝජඤ්ඤා මරණස්සුවේ මරණය හෙටේද කියලා දන්නේ නැහැ. හෙට මරණයේද කියලා අපි දන්නේ නැත්නම් අපි කල යුතු දේ අජේව කිච්ඡං ආතප්පං, අද කල යුතු දේ අදම කරන්නට ඕන. පින්නතුනි අපට බොහෝ විට අපේ ආකල්පය තමයි අපි හෙට මැරෙයිද කියන එක බොහෝ විට අහලා තියෙනවා, නැත්නම් මේක හිතලක් තියෙනවා. ඒ අනුව අපි හිතන්නේ අපි කල යුතු වැඩියත් හෙටම කරන්න ඕන කියලා. මෙන්න මෙතනින් තමයි අපට වරදින්නේ පින්නතුනි. අපට හෙට මරණයේද කියලා දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා විතරක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ තමන්ට කල හැකි කලියුතු ඉහිලම දේ අද දවස තුළ දීම කරන්නට ඕන. අද රාත්‍රියේ නිදියන කලින් ඒදී අපි කරන්නට ඕන. ඇයි එහෙම අපි කලියුත්තේ? ඔබ දන්නවා, ඔබ අහලා ඇති, දිනකට ලෝකයේ පිරිස 160,000 විතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. මේ කොවිඩ් රෝගය තිබ්බත් නැති වුණත් වයසට ගිහිල්ලා නොයෙක් විදිහේ ලෙඩ රෝග වලින් අනතුරු වලින් සත්‍යංගයේ කර්මය ආයස මේ දෙකම ගෙවීම ආදී වශයෙන් දිනකට මේ වගේ විශාල ප්‍රමාණයක් මිය යනවා. මෙන්න මේ මිය යන අයගෙන් පින්නතුනේ 25%කට වඩා ප්‍රමාණයක්. ඒ කියන්නේ 50,000ක 40,000ක 50,000ක වගේ ප්‍රමාණයක් මිය යන්නේ රාත්‍රී නිින්දේදී. පින්නතුනේ බලන්න මෙවැනි අනතුරක් අපේ ජීවිතවල තියෙනවා. ඇතැමිට රාත්‍රී නිින්දට යන කෙනා උදෑසන බලනකොට මිය ගිහිල්ලා. ඇතැමිට උදෑසන අවදි වෙනකොට බරපතල රෝගී තත්ත්වෙන් නැගිටින්න බැරි මට්ටමට ඇඳටම ජීවිතයේ සීමාව එක ජීවිතයි සමහර අයගේ ජීවිත තුනේ අපි දකින්නේ. මෙන්න මෙවැනි ජීවිත සත්‍යයක් මත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ ලබාගත් හා වූ අතිශය දුර්ලභ අවස්ථාවේදී අපි මේ අද දවස තුළ උපරිම ලෙස ධර්මයේ ප්‍රයෝජන ගන්නට ඕන. හැටි උපරිම ආකාරයෙන් අපි රාග ආදී කෙලෙස් දහම් වලින් ලෝභ ආදී අකුසල මූලයන්ගෙන් අපේ හිත අපි මුදවා ගන්නට ඕන. ඒ හිත පිරිසිදු වන පමණට අපට ලෝකයා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම යුතුකම් අපි කරනවා. ලෝකයාට කළගුණ සලකනවා. ඒ විතරක් නෙවෙයි ලෝකේ හැම දිනාටම කළ හැකි උපරිම සේවය මේ ජීවිතයේ වශයෙන් කරන විතරක් නෙවෙයි අනිත් අයට සුගතිගාමි වෙන්න නිවට මඟ පෑදෙන්න යම්කිසි මෙහෙවරක් සමන්ද කරන්න පුළුවන් නම් ඒ සියලු දේ නොපිරිහෙලා අප විසින් කරනවා. මේක තමයි මෛත්‍රියේ දිනු කරන කෙනාගේ ජීවිතයේ තියෙන ලක්ෂණය. පින්නතුනි අද අප ධර්ම දේශනා කිරීම සඳහා විශේෂ කාරණයක් මාතෘකාවසෙන් තෝරාගත්තා. ලෝක ධර්ම විදියට නැත්නම් ලෝකපාලක ධර්ම විදියට නැත්නම් දේව ධර්ම විදියට දක්වන හිරි ඔත්තප්ප කියන මේ කුසල චේතනා දෙක පිළිබඳවයි. නැත්නම් අකුසලයට තියෙන ලැජ්ජාව සහ බය කියන කාරණා දෙකයි අද අප ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. මේට අදාළ කරුණු ඉතාම සරල මට්ටමේ ඉඳලා බුදුදහමෙහි ඉහළම ආධ්‍යාත්මික ඉගැන්වීම් දක්වාම මේ අපට පුහුණු කරගත හැකි අදාළ කරගත හැකි ආකාරයයි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ අදාළ එක්තරා ජාතකයක් දේව ධර්ම ජාතකය අද අප මාතෘකාවසයෙන් තෝරාගත්තා. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයෙහි එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බහුභාණ්ඩිකව වාසය කරා. බොහෝ සිවුරු පිළිකර ඇතුව වාසය කළා. උන්වහන්සේ ගිහි කාලයේ යෝන් තරුණ පුද්ගලයෙක් වශයෙන් හිටිය මේ කෙනා යෝන් වයසේදී මොහුගේ භාර්යාව මිය ගියා. භාර්යාව මිය ගියාට පස්සේ මේ තැනැත්තා ධනවත් කෙනෙක් මේ මානවකයේ ගිහි ගෙයින්ෙක් වෙන්න කල්පනා කළා ආධ්‍යාත්මික ජීවිතයට. හැබැයි ඒ වුණත් ඔහු මහණ වෙන්නම කලින් විහාරස්ථානයක කුටියක් හදාගෙන එක කුටියක තමන්ට වාසය කරන්නටත් අනිත් කුටියේ තමන්ට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ආදියත් ඔහුගේම වියදමින් සම්පාදනය කරගත්තා. ප්‍රෞජ්ජා භූමියට පැවිදි වීමට පත් වෙච්ච මේ ස්වාමීන් වහන්සේ මේ සම්පත් පරිහරණය කරමින් උන්වහන්සේ පැවිදි ජීවිත ගත කළා. බොහෝ සිවුරු පිරිකර පරිහරණය කළා. දිනක් මේ ආසන්නයෙන් ස්වාමීන් වහන්සේ වැඩම කරනකොට උන්වහන්සේලා දැක්කා මේ ස්වාමීන් වහන්සේගේ සිවුරු පිරිකර හොදලා වැලේ දාලා තියෙනවා. උන්වහන්සේ බැලුව මෙච්චරම පිරිකර කොහොමද මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පරිහරණය කරන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේලා දැනගත්ත උන්වහන්සේ තමන් ගිහි කාලේ පාවිච්චි කරපු ධනයෙන් උන්වහන්සේගම වියදම කරපු දේවල් බහුභාණ්ඩිකව දැන් වාසය කරන කෙනෙක් බව. මේ සිද්ධිය මේ ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පැහැදිලි කළා. ඉන්පසුව මේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ මැහුවා, භික්ෂුව ඔබ මේ විදියට බොහෝ සිවුරු පිළිකර පරිහරණය කරනවාද කියලා. ස්වාමීන් වහන්සේ සඳහන් කරන ඔව් ස්වාමීනි, මම තමයි මෙච්චර මේ පිළිකර පරිහරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ වගේ ශ්‍රද්ධාවෙන් ගිහිගෙන නික්මෙච්ච ශ්‍රාවකයෙකුට මෙතරම් සිවුරු පිරිකර පරිහරණය කරමින් බහුභාණ්ඩික ජීවිතයක් ගත කිරීම සුදුසු නැහැ. ඒක විරාගී ජීවිතයට සම්බන්ධකයක් කියලා සඳහන් කළා. මෙතෙන්දි මේ ස්වාමීන් වහන්සේට ටිකක් කේන්ති ගියා. උන්වහන්සේ බොහොම අසංගරව මේ අවස්ථාවේදී හැසිරුණා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි සඳහන් කරනවා, භික්ෂුව ඔබ ওই විදිහට අසංගරව හැසිරෙන්නේ මේ ආත්ම භාවිතරක් නෙවෙයි. මේක කලින් ආත්ම භාවයක ලෝක ධර්ම, ලෝකපාලක ධර්ම, දේව ධර්ම, කිරියොත්ථප්ප කියන දෙක නොදැනීම හේතුවෙන් ඔබ 12 අවුරුද්දක් මේ විදිහටම අසංගරව ගත කළා නේද කියලා මේ භික්ෂුවගේ අතීත කතාවක් පිළිබඳව විස්තරයක් ආරම්භ කළා. මේ අවස්ථාවේදී සමීපයේ හිටිය ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේ කෙරෙහි ඉමහත් ගෞරවයෙන් සඳහන් කරනවා, ස්වාමීන් වහන්සේ කතාව අපට සඳහන් කරන්නට කියලා. බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේදී ඊට අදාළ අතීත කතා ප්‍රවෘත්තිය දේව ධර්ම ජාතක විදියට දේශනා කළා. අතීතයේහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රජකන සමයෙහි බොහෝ ජාතකවල බ්‍රහ්මදත්ත කියලා කියනකොට අපට හිතෙන එකම රජ කෙනෙක්ගේ කාලෙ වෙච්ච සිදුවීම් කියලා. නමුත් පින්වතුනි, බ්‍රහ්මදත්ත කියන්නේ පෙළපත් නාමයක්. ඒ රජ බවට පත් වෙන නම් කවුරුත් රජවරුන්ට කියන පොදු නාමයක් තමයි බ්‍රහ්මදත්ත කියලා කියන්නේ. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජ්‍ය කාලෙහි සිදුවෙච්ච එක්තරා කතා ප්‍රවෘත්තියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක්තරා රජ කෙනෙක් දඹදිව රාජ්‍ය කරන සමයෙහි ඒ රජතුමාට බොහොම ප්‍රියමනාප භාර්යාවක් හිටියා. ඒ භාර්යාවට දරුවන් දෙදෙනෙක් ලැබුණා. මුලින්ම ලැබෙච්ච දරුවට සඳහන් කළේ මහින්සාස කියලා. ඊළඟ දෙවැනි කුමාරයාට සඳහන් කළේ චන්ද්‍ර කුමාර කියලා. ඊළඟට මෙන්න මේ කුමාරයෝ දෙන්න, මෙහෙම වැඩිමහල් පුතයි දෙවැනි පුතයි, මේ විදිහට වාසය කරන අවස්ථාවේදී ඒ දරුවන් කුඩා කාලයේම කෙළිදෙලින් වාසය කරන කාලෙදිම දරුවන්ගේ අම්මා රජතුමාගේ දේවිය මිය ගියා. මිය ගියාට පස්සේ රජතුමා කල්පනා කළා නැවත විවාහ වෙන්න ඕනි කියලා වෙනත් කාන්තාවක් අගමෙහෙසිය කරගත්තා. ඒ දෙවැනි භාර්යාවටත් ඉතාම ප්‍රියමනාප දරුවෙක් ලැබුණා. ඒ දරුවට සඳහන් කළේ සූර්ය කියලා. මෙන්න මේ දරුවන් තුන්දෙනාම බොහොම සමගියෙන් කාලය ගත කළා. මේ තුන්වෙනි දරුවා අලුත් බිසවට ලැබිච්ච මේ දරුවා ලැබිච්ච අවස්ථාවේදී රජතුමා මේ දේවියට වරයක් දුන්නා. ඔබ කැමති ඉල්ලීමක් කරන්න කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේදී මේ දේවිය එක විට මේ තමන්ගේ කැමැත්ත වරය ඉල්ලුවේ නැහැ, මම පසු එක සඳහන් කරන්නම් කියලා ප්‍රකාශ කළා. මේ කුඩා දරුවා ටිකෙන් ටික ලොකු වුණාට පස්සේ, සූර්ය කියන පුතා ටිකෙන් ටික ලොකු වුණාට පස්සේ මේ දේවිය රජතුමාගෙන් අර වරය ඉල්ලුවා. මොකද්ද වරය? අර කලින් හිටපු දරුවා දෙන්න, අර වැඩිමහල් දරුවයි, ඊට පස්සේ දෙවෙනිට හිටිය චන්ද්‍ර කියන පුතයි, මේ පුතු දෙන්නාම ඉදෙද්දී මේ දේවිය ඉල්ලීමක් කරනවා. දේවියට ලැබිච්ච දරුවා මේ සූර්ය කියන කුමාරයාට රජතුමාගෙන් පස්සේ රජකම හිමි කළ දෙන්න කියලා. මේක තමයි මේ දේවිය කරපු ඉල්ලීම. රජතුමා ධර්මයේ පිහිටපු කෙනෙක්, ඔහු සඳහන් කරනවා දේවියක කරන්න බෑ, මගේ අනිත් දරුව දෙන්න හරියට ගින්දර වගේ බබලන බොහොම ප්‍රියමනාප වැඩිහිටි දරුවන් දෙන්නේ කිඳිද්දී මේ බාර දරුවාට රජකම දෙන්න මට පුළුවන් කමක් නෑ කියලා ඒක පිළිගත්තේ නෑ. ඒ වරය දුන්නේ නෑ. නමුත් යලි යලිත් මේ දේවිය ඉල්ලීම් කළා මේ කුඩාම දරුවාට, මේ දේවියගෙන් කුසෙන් ලැබිච්ච දරුවාට රජකම දෙන්න කියලා. රජතුමා බොහොම බුද්ධිමත්. රජතුමා ඊට පස්සේ කල්පනා කළා, මේ සිද්ධිය දිගට ගියොතින් මේ වැඩිමහල් දරුව දෙන්නාට ජීවිත අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිත අනතුරෙන් බේරන්න ඕන කියලා අර දරුව දෙන්න කැඳවලා මේ කාරණේ පැහැදිලි කළ දුන්නා. මේ පුතුන් දෙදෙනාට සඳහන් කළා, ඔබගේ නැන්දනිය මේ වගේ කාරණයක් සඳහන් කරනවා. නමුත් මට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ තවදුරටත් මේ මාලිගාවේ හිටියොත් ඔබේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඈත වනාන්තර ප්‍රදේශයකට ගිහිල්ලා නිහඬව කාලය ගත කරන්න. මා මිය ගියාට පස්සේ ඔබ ඇවිල්ලා මේ රාජ්‍ය බාර ගන්න කියලා. රජකමාට බොහොම සංවේගදායි මේ ප්‍රියමනාප දරුවන් දෙන නික්මීම සංවේගදායි අවස්ථාවක්. ඒ දරුවන් දෙන සිප වැළඳගෙන දරුවන්ට ඉතාම සෙනෙහසින් සමදුන්නා වනාන්තරයට යන්නට. මේ දරුව දෙන්න මෙහෙම නිවසින් පිටත් වෙන හදනකොට අර කුඩා මල්ලි සූර්ය කුමාරිනියට දැක්කා. දැකලා දුවලා ළඟට ඇවිල්ලා හුවා, අයියේ ඔබල මේ කොහෙද යන්නේ කියලා. එතකොට මේ වැඩිහිටි සහෝදරයන් දෙන්න මේ කුඩා මල්ලිට සඳහන් කරනවා තමන් වනගත වෙන්නට යනවා, මේකට හේතුව මේකයි කියලා. මේ අවස්ථාවේදී බලන පිනතුනි මේ දරුවන්ගේ හිත කොච්චර ලස්සනද කියලා. මේ කුඩා පුතා කියනවා, අයියලා දෙන්න ගෙදර යනවා නම් මට විතරක් මේ ගෙදර ඉන්න බෑ, මාත් අයියලා දෙන්නත් එක්ක වෙනවා කියලා. මේ තුන් දෙනාම නිවසෙන් නික්මුණා. නික්මිලා හිමාලය වනයේ ආශ්‍රේහි එක්තරා ප්‍රදේශයකට ගියා. බොහෝ දුර බැහැර දුරකට ගෙවාගෙන මේ කුමාරිය තුන් දෙනා ගිය පාස්තාවේදී ඔවුන් සමීප වුණා එක්තරා විලක් සමීපයට. කොහොම පිරිසිදු වතුර තියෙන ලස්සන මල් තියෙන හිමාලයේ වනාන්තරයේ තියෙන විලක් සමීපයට මේ කුමාරයන් තුන් දෙනා ගියා. ගිය පාස්තාවේදී වැඩිමහල් කුමාරයා අර කුඩාම කුමාරයට සඳහන් කළා, මල්ලි ඔබ ගිහිල්ලා අර ඈත පේන විලෙන් හොඳට නාකියාගෙන වතුර බීලා අපටත් වතුර අරගෙන එන්න කියලා. මේ කුඩා කුමාරය විලට ගියා. පින්නතුනි විලට බැහැලා නාන හදනකොට මේ විලට අරගෙන හිටිය දිය රකුසෙක් මේ කුමාරයව අල්ලගත්තා. අල්ලගෙන මේ කුමාරයාගේ ජීවිතයට හානියක් කරන්නට ඔහු විලෙහි රඳවා ගත්තා. පින්නතුනි මේ දිය රකුසා මේ විලට අරක් ගන්න අවස්ථාවේදී වෙසමුණි දෙවියාගෙන් සතරවරන් දෙවිවරුන්ගෙන් එක්තරා දෙවියෙක් ඉන්නවා වෛශ්‍රවණ කියලා. මේ වෛශ්‍රවණ දෙවියාගෙන් වරම් ගත්තු යක්ෂයෙක් මේ. මේ වරය මොකද්ද? ඔහුට මේ විලට බහින සත්වයන්ගෙන් කෙනෙක් අනුභව කරන්න පුළුවන්කම තියෙන්නේ පළවෙනි දේ තමයි ඒ විලට බහින්නට ඕන. ඒ එන කෙනා විලේ ගොඩ හිටියට අල්ලගන්න ඔහුට පුළුවන්කමක් නැහැ. ඔහුට අවසරය තිබුණේ විලට බහින කෙනෙක් විතරයි අල්ලගන්න. ඒ විතරක් නෙවෙයි විලට බැහැපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහන්නට ඕන. මොකද ප්‍රශ්නය, ඔබ දේව ධර්ම දන්නවද? දන්නවනම් ඒක කියන්න කියලා. යම් කෙනෙක් දේව ධර්ම දන්නේ නැත්නම් අන්න එවැනි කෙනෙක් විතරයි මේ දිය රකුසාට අවසර තිබුණේ අනුභව කරන්න. එතකොට මුලින්ම මේ විලට බැස්සෝ සූර්ය කුමාරයාගෙන් මේ දිය රකුසා ප්‍රශ්න කළා, දේව ධර්ම මොනවද කියලා. ඔහුට නිසි පිළිතුරක් දී ගන්න බැරි වුණා. ඔහු දේව ධර්ම විදිහට සඳහන් කළේ මේ ලෝකයේ තියෙන සූර්යා සහ චන්ද්‍රයා කියන දෙන්නා හිරු සඳු දෙදෙනා දේව ධර්ම විදිහටයි ඔහු සඳහන් කළේ. දිය රකුසා දැනගත්තේ මේක නියම පිළිතුර නෙවෙයි කියලා ඔහුව අර විලේ සංගව ගත්තා. පසුව ඔහුගේ ආහාරයක් විදිහට ගන්නට. අර මුලින් ගිහිපු කුමාරිය ප්‍රමාද බව දැකගත්තු අර ඊළඟ කුමාරිය දෙන්න අර වැඩිහිටි සහෝදරයා ඊළඟ තමන්ගේ මල්ලියට සඳහන් කළා. ඒ කියන්නේ චන්ද්‍ර කුමාරයට සඳහන් කළා, මල්ලි අපේ පොඩි මල්ලි ගියා කාමාවේ නැ, ඔබත් ගිහිල්ලා බලන්න, ඔබ වතුර අරගෙන එන්න ඒ විලෙන් නාල කියලා. මෙහෙම යනකොට ඒ චන්ද්‍ර කුමාරයත් අර වගේම විලට බැස්සා. බැස්සට පස්සේ අර දිය රකුසා අල්ලගත්තා. අල්ලගත් අවස්ථාවේදී දිය රකුසා නැවතත් මේ කුමාරයෙගෙනුත් ප්‍රශ්න කළා. මේ චන්ද්‍ර කියන කුමාරයෙගෙනුත් ප්‍රශ්න කළා, දේව ධර්ම මොනවද කියලා. ඔහු දේව ධර්ම විදිහට සඳහන් කළේ සතර දිසාවන්, උතුර, දකුණ, නැගෙනහිර, බටහිර කියන මේ සිව් දිසාවන් දේව ධර්ම විදිහටයි මේ චන්ද්‍ර කුමාරයා සඳහන් කළේ. දියරකුසා දැක්තා තේරුම් ගත්තා මේකත් නියම පිළිතුර නෙවෙයි සිව් දිසාවන් නෙවෙයි දේව ධර්ම කියන්නේ කියලා. මේ තමන්ගේ බාල මල්ලිට දෙන්නම ප්‍රමාද වීම දැකපු වැඩිමහල් කුමාරයා රජ කුමාරයා ඔහු තීරණය කළා ඔහු ගිහිලා බලන්න ඕන කියලා. ඔහු ඊටාම බුද්ධිමත් කෙනෙක්. මේ විල සමීපයට ගියාට පස්සේ ඔහු දැක්කා තමන්ගේ මල්ලිට දෙන්න විලට ආපු සලකුණු තියෙනවා. ඒ අඩිපාරවල් තියෙනවා. නමුත් විලෙන් නැවත පිටවෙච්ච පා සලකුණු නැහැ කියලා. මේ නෝනැති කුමාරයා තේරුම් ගත්තා අනිවාර්යයෙන්ම මේ දිය විලේ රකුසෙක් ඉන්නවා. මේ රකුස තමයි මේ මල්ලිල දෙන්න අල්ලගත්තේ කියලා. ඔහු විල වටේට මුලින්ම ඇවිද්දා. ඇවිදින අවස්ථාවේදී අර දිය රකුසා දැක්කා මොහු ටිකක් බුද්ධිමත් කෙනෙක්. මොහු විලට බහින පාටක් නැහැ. ඒ නිසා ඔහු කලේ අර තමන්ගේ දිය රකුස වෙස්ය වෙනස් කළා. වනයේ දවකපන කෙනෙක් විදියට ඔහුගේ ඉදිරියේ පෙනී සිටියා. ඔහු සඳහන් කරනවා මිත්‍රය මේ විලේ වතුර ඊටාම පිරිසිදුයි ලස්සනයි සිසිලසයි. ඔබ මේ විලට බැහැලා නාගන්න වතුර බොන්න නෙළුම් දඬු ආදී අනුභව කරන්න කියලා ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී මේ කුමාරයා තේරුම් ගත්තා මේ දිය රකුස තමයි මේ විදිහට ඉන්නේ කියලා. රජ කුමාරයා ප්‍රශ්න කළා ඔබ නේද මගේ මලිල දෙන අල්ලගත්තේ කියලා. මේ අවස්ථාවේ ඔහුට බොරු කියන්න බැරි වුණා. ඔහු කිව්වා මං තමයි ඕන් දෙන ගත්තේ කියලා. ඊට පස්සේ සඳහන් කළා ඔබට කොහොමද පුළුවන්කම තියෙන්නේ මේකට පැමිණෙන මේ අය මේ විදිහට අල්ලගන්න කියලා. දිය රකුස සඳහන් කරනවා මට වෙස් වුණ රජතුමාගෙන් අවසර ලැබුණා මේ විලට පැමිණෙන අය විලට බසින අය අල්ලගෙන අනුභව කරන්න. හැබැයි මම අනුභව කරන්නේ ඊයාලගෙන් ප්‍රශ්නයක් අහන මුලදී. අහලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණොත් තමයි මං ඒ කෙනා මගේ ආහාරයක් විදිහට ගන්නේ කියලා. මේ කුමාරයා අහනවා ඔබ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒතින් සඳහන් කරනවා මා අහන්නේ දේව ධර්ම මොනවාද කියලා. යම් කෙනෙක් දේව ධර්ම දන්නවා නම් අන්නේ දේව ධර්ම දන්න කෙනා මං අනුභව කරන්නේ ඒ කෙනා නිදහස් කරනවා කියලා. මේ දිය රකුස අහනවා මේ කුමාරයාගෙන් ඔබ දන්නවද දේව ධර්ම කියලා. මේ අවස්ථාවේදී කුමාරයා සඳහන් කරනවා ඔව් මම දේව ධර්ම දන්නවා. ඔබ කැමති නම් මට ඒක සඳහන් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී දිය රකුස සඳහන් කරනවා හොඳයි මමත් මේක දැනගන්න බොහොම බලාපොරොත්තු වෙමි. මා මේ වසර 12ක් තිස්සේ හිටපු ස්ථානය දේව ධර්ම අසා දැනගන්නට මට ප්‍රකාශ කරන්න කියලා. මේ අවස්ථාවේදී මේ රජ කුමාරයා සඳහන් කරනවා මගේ ශරීරය දැන් මොකක් වෙහෙසට පත් වෙලා තියෙන්නේ මං ටිකක් අපිරිසිදුව ඉන්නේ මෙහෙම ඉඳගෙන මේ වගේ වටිනා ධර්මයක් දේශනා කරන්න බෑ. ඒ සඳහා මට පරිසරය සකස් කළ දුන්නොතින් ඔබ පහසුකම් සලසලා දුන්නොතින් ගෞරවාන්විත විදියට මට ආරාධනා කරවතින් මා සෝදානම් දේව ධර්ම ඔබට දේශනා කරන්න කියලා. මේ දිය රකුසා තේරුම් ගත්ත මේ කුමාරයාගේ අදහස ඔහු මේ කුමාරයාව නාවලා වතුර පානය කරන්න පෑන් පානය කරන්න දීලා බොහොම ලස්සනට ඔහු නෙළුම් මල්වලින් සරසලා ඉතාම පිවිතුරු ආසනයක් සකස් කළා. ගෞරවාන්විත විදියට ආරාධනා කළා මේ වැඩිමහල් කුමාරයාට දේව ධර්ම දේශනා කරන්න කියලා. මේ අවස්ථාවේදී කුමාරයා දේව ධර්ම දේශනා කරනවා. ලෝක සත්‍යයට අකුසලින් මිදෙන්නටත් ඒ සත්‍යයන් කරන වැරදි අනුපාඩු අකුසල දහම් වලින් මිදෙන්නටත් කුසල ධාන්‍ය අප්‍රමාදී වීමටත් දේව ධර්ම විදියට ලෝකපාලක ධර්ම විදියට සඳහන් වෙන කාරණා දෙකක් තියෙනවා කියලා. මොනවද ඒ කාරණා? ඒ තමයි හිරි සහ ඔත්තප්ප කියන කාරණා දෙක. හිරි කියන්නේ අකුසල කරන්නට වැරදි දේවල් කරන්න තියෙන ලැජ්ජාව. ඔත්තප්ප කියන්නේ අකුසල කරන්නට තියෙන බිය. මේක ඉංග්‍රීසි වලින් කියන්නේ moral නැත්නම් ආධ්‍යාත්මික moral shame සහ moral fear කියලා. පින්නතුනි මේ හිරි ඔත්තප්ප කියන දෙක බුදුදහමෙන් ඉතාම වැදගත් කරුණු විදියට මේ ලෝකයේම පාලනය කරන කරුණ විදියට ඉදිරිපත් කළා කියනවා. පින්නතුනි මේ කුමාරයා අර දීරපුරසාට හිරියොත්තප්ප කියන දේව ධර්ම දෙක සඳහන් කළා විතරක් නෙවෙයි. ਉਹ සඳහන් කරනවා ඔබ මීට පස්සේ මේ සිද්ධ කරන ජීවිත හානියෙන් වැළකීලා ඔබ අකුසලෙන් මිදලා හිරියොත්තප්ප දෙක තියෙන කෙනෙක් හැටියට අකුසල කරන්නට ලැජ්ජාව සහ බිය ඇති කරගෙන වාසය කරන්න කියලා අනුශාසනා කළා. මේ කරුණ දෙක ඇහුවට පස්සේ දීරපුරසා තේරුම් ගත්තා මේක තමයි සැබෑ දේව ධර්ම ලෝකපාලක ධර්ම කියලා. ඊළඟට ඔහුට සඳහන් කරනවා මේ දීරපුරසා ඔබ නිවැරදි පිළිතුරු දුන්නා ඊට වරයක් විදියට ඔබට කරන ප්‍රතිඋපකාරයක් විදියට මා කැමැති ඔබේ මේ සහෝදරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් නිදහස් කරන්න කියලා. මේ අවස්ථාවේදී මේ වැඩිමහල් රජ කුමාරිය සඳහන් කරනවා එහෙනම් ඔයි ආපු දෙන්නගෙන් කලින් ආපු මගේ කුඩා මල්ලි සූර්ය කුමාරයා නිදහස් කරන්න කියලා. මෙහෙම සඳහන් කරපු අවස්ථාවේදී දීරපුසා සඳහන් කරනවා කුමාරය ඔබ දේව ධර්ම දේශනා කළාට ඔබ දේව ධර්ම දැනගෙන හිටියට ඔබ දේව ධර්ම පිළිපදින කෙනෙක් නෙවෙයි. තමන්ගේ වැඩිමහල් සහෝදරයින් ඉදින්දී මේ කුඩා සහෝදරයයි ඔබ ඉල්ලුවේ පරිය විදියට. මේක නියම දේව ධර්මය නෙවෙයි කියලා. මේ අවස්ථාවේදී මේ රජ කුමාරිය සඳහන් කරනවා රාක්ෂය ඔබ ওই විදියට සඳහන් කළත් මා මේ තීරණය ගන්න හේතුවක් තියෙනවා. අපි තුන්දෙනා මේ විදියට ගෙදරින් ඉක්මලා ආපු සිද්ධිය සඳහන් කළා. එහෙදී සඳහන් කරන මා බැරි වෙලාවත් මගේ බාල මල්ලි ඔබට බිලි කරවතින් මගේ දෙවනි මල්ලි විතරක් මට බාල මගේ චන්ද්‍ර කියන මල්ලි විතරක් මා රැගෙන නිවසට ගියෝතින් නිවසේන මගේ පියතුමා මට දොස් කියනවා අනිවාර්යෙන්ම. අපේ මෑණියන් නැත්තම් නැන්දනි අපට දොස් ආරෝපණය කරනවා අපි දෙන්න එකතු වෙලා මේ මල්ලිව ඝාතනය කළා කියලා. අන්න ඒ නිසා මේ දේව ධර්ම වල පිළිතලින කෙනෙක් විදියටම අකුසලයට තියෙන ලැජ්ජාව සහ බිය කියන කාරණා දෙක නිසාමයි මා මේ විදිහට ඉල්ලීමක් කරේ කියලා සඳහන් කළා. බලන්න පිනතුනි සාමාන්‍ය ලෝක ධර්ම විදියට වැඩිමහලු කෙනාට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. නමුත් මෙතෙන්දී මේ බුද්ධිමත් කුමාරයා ගත්තු තීරණය වැඩිමහල් සහෝදරට කලින් ජීවිතේ බේරන්න කියලා හිතුවේ මේ කුඩා මල්ලිගෙන්. ඇත්තටම ඔහුගේ අම්මගෙත් නෙවෙයි මේ කුමාරයා. නමුත් මෙතෙන්දී ලෝක ධර්මයේ ඉක්මවල යන ඔහු කැමතුනේ නැහැ. මෙතන ඊටාම වැදගත් කාරණයක් ඉස්මතු වෙනවා. අපි යම් තීරණ ගනිද්දී අපි සතරගතියට නොගිහිල්ලා තීරණ ගන්න අවස්ථාව කිසියම් තීරණයක් ගනිද්දී අපි ඡන්දයෙන් නැත්තම් කැමැත්තෙන් අගතියට ගිහිල්ලා දෙක ගන්නේ ද්වේෂයෙන් අගතියට ගිහිල්ලාද බියෙන්ද මෝහෙන්ද කියන එක අපි නිතර නිතර සලකා බලන්නට ඕන. අන්නේ නිසා තමන්ගේම මල්ලි කැප කරලා මේ අනිත් කුඩා මල්ලිව බේර ගන්නට මේ කුමාරයා කටයුතු කරපු අවස්ථාව. නීරකුසාන් බුද්ධිමත් කෙනෙක් ඔහු තීරණ ගත්තා මේ කුමාරය තාම බුද්ධිමත් තීරණයක් මේ ගත්තේ කියලා. ඊට ප්‍රසාදය පලකිරීමක් වශයෙන් අර කුමාරයන් දෙන්නාම නිදහස් කරන්නට ඔහු තීරණය කළා. දැන් මේ තුන්දෙනාම නිදහස් වුණා. පින්නතුනි මේ අවස්ථාවේදී මේ කුමාරයන් තුන්දෙනාම බොහෝ කාලයක් මේ විලාශ්‍රේ කාලය ගත කළා. ඒ විතරක් නෙවෙයි අර දීරපුසා මේ කුමාරයන්ට උපකාර කළ ආකාරයක් සඳහන් වෙනවා. මෙහෙම කාලයක් ගත කරන අවස්ථාවේදී දිනක් දැක්කා අහසේ ග්‍රහකාරකා පිහිටපු ආකාරය දැස සනකල බලපෝ මේ කුමාරයන් තීරණය කළා ඔවුන්ගේ පියා මිය ගිහිල්ලා කියලා. මේ පිය රජතුමා මිය ගිහිපු අවස්ථාවේදී මේ තුන්දෙනා කල්පනා කළා නැවත තමන්ගේ රාජ්‍යයට ගිහිල්ලා රාජ්‍ය බාර ගන්න ඕන කියලා. එහෙම තීරණය කළා විතරක් නෙවෙයි දැන් තමන්ගේ මේ අලුත් යාළුවා දීරපුසා කැටුවයි මොහු මේ ගමන ගියේ. ගිහිල්ලා මේ වැඩිමහල් කුමාරය රාජ්‍යයට පත් වෙලා ඔහු රජකම ගත්තා. ඒ වගේම තමන්ට බාල හිටිය ඊළඟ මල්ලි චන්ද්‍ර කියන මල්ලි ඔහු ඊයෝ රජ තනතුරේ පිහිටෙව්වා. උපරජතුමා විදියට පත් කළා. තමන්ගේ කුඩාම මල්ලි සූර්ය කුමාරයා ඔහු සේනාධිපති තනතුරේ තිබ්බා. නැත්තම් ආරක්ෂක අංශයේ ප්‍රධානිය බවට පත් කළා. ඒතරක් නෙවෙයි පින්නතුනි. ඒ රාජ්‍ය සමීපයේහි මාලිගාව සමීපයේ දේවාලයක් කරවලා අර රාජ්‍යයට වාසස්ථාන කළ දුන්නා. ඔහු කැමති ආහාර පාන දැහැමි විදියට දැහැමි ආහාර පාන ඔහුට නිතිපතාම ඔහුගේ පහසු සඳහා ඔහුට පිළිගැන්වුවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කතා ප්‍රවෘත්තිය සඳහන් කළා. අතීත වර්තමාන කතාව ගලපලා ස්වාමීන් වහන්සේලාට කරුණ ඉදිරිපත් කළා. මෙහිදී බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි, එදා අර සහෝදරයන් තුන්දෙනාගෙන් වැඩිමහලු සහෝදරය විදියට එදා මේ දේව ධර්ම සඳහන් කළේ ලෞතර බුද්ධත්වයට පත් වුණු මමයි කියලා සඳහන් කළා. ඒ කියන්නේ වැඩිමහල් සහෝදරය වශයෙන් හිටියේ අතීත ආත්ම භාවයක මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේමයි. ඊළඟ සඳහන් කරනවා චන්ද්‍ර කුමාරයා තමන්ගේ දෙවනි මල්ලි විදියට පසුව යුවරජ තනතුරට පත් කරගත්තු තැනැත්තා දැන් මේ ශාසනයේ ඉන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා. ඊළඟ සඳහන් කරනවා කුඩා මල්ලි සූර්ය කුමාරයා කියලා කිව්වේ එදා රාජ්‍ය සේනාධිපති වෙලා හිටිය ඒ කුමාරයා ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා සඳහන් කරා. එතකොට ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යුවරජතුමා වුණා. ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ඉහත ආත්ම භාවයේ අර කුඩා මල්ලි විදියට හිටියේ කියලා සඳහන් කළා. පින්නතුනි, මෙන්න මේ කරුණු දෙස බලන විට ඉතාම පැහැදිලි කාරණයක් ඉස්මතු වෙනවා. මේ කරුණු දෙක සඳහන් කිරීමෙන් බුදුහාමුදුරේ දාර ස්වාමීන් වහන්සේට සඳහන් කළේ එදා දිය රකුසාවල හිටියේ ලැජ්ජා බය දෙක දන්නේ නැතුව හිටියේ දොළොස් අවුරුද්දක් මේ ලෝක පාලක ධර්ම දේව ධර්ම නොහැඳිගෙන හිටිය අර දිය රකුසයි මේ භික්ෂුව කියලා සඳහන් කරා. එදත් මා ඔබට මේ හිරියොතන් දෙක පැහැදිලි කළ දීලා ඔබ වරදින් මුදවලා යහපතින් යෙදෙව්වා. අදත් මට ඒක නැවත ඔබට කරන්න සිද්ධ වෙනවා කියලා මේ දේශනය සිදු කළා. පින්නතුනි, මේ දේශනාව අහගෙන හිටිය ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මේ අතීත ආත්ම භාවය පිළිබඳව ඔහු අවබෝධය ලබා ගත්තා. පින්නතුනි, මේ කතාව අප සඳහන් කළේ විශේෂයෙන්ම මේ ලෝකපාලක ධර්ම නැත්තම් අයහපතේ කරන්නට අකුසල් කරන්නට තියෙන ලැජ්ජා සහ බිය කියන හිරි සහ ඔත්තප්ප කියන මේ කරුණු දෙක බුදුදහම තුළ කොයි ආකාරයෙන් පැහැදිලි කරනවාද කියලා විස්තර කරන්නටයි අප මේ දේශනාවේදී බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම පින්නතුනි, අභිධර්ම දේශනාවලදී අපේ සිත අපිරිසුදු කරන අකුසල චේතනා අකුසල සිතිවිලි විස්තර කරද්දී අහිරික සහ අනුත්ථප්ප කියන කරුණු දෙකක් සඳහන් වෙනවා. අයහපත කරන්නට අකුසල කරන්න තියෙන ලැජ්ජා නැති ගතිය සහ බිය නැති ගතිය කියන මේ කාරණා දෙක. ඒ වගේම කුසල චේතනා පැහැදිලි කරද්දී කුසල චෛතසික පැහැදිලි කරද්දී සෝබන චෛතසික විදියට හිරි සහ ඔත්තප්ප කියන චෛතසික දෙකක් දැක්වෙනවා. ලැජ්ජාව සහ බිය කියන කාරණේ. බොහෝ විට පින්නතුනි, මේ කරුණ දෙක අපි එදිනදා ජීවිතනත් ව්‍යවහාර කරනවා. අපි බොහෝ විට ලැජ්ජාව බිය කියලා කියන්නේ අපි සාමාන්‍ය ලෝභකම මත පිහිටලා, ලෝභය මත පිහිටලා නැත්නම් ද්වේෂයෙන් හිතේ ගැටීමෙන් කියන ලැජ්ජාව දෙක තමයි අපි බොහෝ විට ව්‍යවහාර කරන්නේ. ඇතැම් විට අපේ කොණ්ඩේ අවුලලා තියෙනවා නම්, ඇඳුමක් පැනඳුමක් එහාට මෙහාට ගිහිලා තියෙනවා නම්, ඒ වගේම අපේ වචනයක් එහෙම වැරදුනා නම් සාමාන්‍ය විදියට මෙන්න මේ වගේ දෙයකට තමයි අපි සාමාන්‍යයෙන් ලැජ්ජාවටපත් වෙනවා, බියටපත් වෙනවා කියලා කියන්නේ. නමුත් පින්නතුනේ, මේ ආධ්‍යාත්මික ගමන් මගේදී විශේෂයෙන් කුසල චේතනා පැහැදිලි කරන හිරියොත්තප චෛතසික දෙක පැහැදිලි කිරීමේදී මෙහි ඊට වඩා ගැඹුරු අදහසක් තියෙනවා. මෙතෙන්දී ලැජ්ජාව සහ බිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝභ පාදකව සහ ද්වේෂය මූලිකව ඇති කරගන්න චෛතසිකක් නෙවෙයි, ධර්මානුකූලව ධර්මයේ දැනගැනීමෙන් ඇතිවන අවබෝධයත් එක්ක තියෙන ලැජ්ජා සහ බිය කියන කාරණා දෙක. සප්ත ආර්ය ධනය පැහැදිලි කරද්දී සද්ධා ධනං සීල ධනං සද්ධාව සීලය කියන කරුණ සඳහන් කළා. ඊට පස්සේ ආර්ය ධනයන් විදිහට සඳහන් කරන්නේ මෙන්න මේ පාපයන් කරන්නට තියෙන ලැජ්ජාව සහ බිය කියන කාරණා දෙක. අපි යමක් කරද්දී ඒ දේ කිරීමෙන් අපට අනිත් කෙනෙක් දැනගත්තාම අපට ලැජ්ජාවක් ඇති වෙනවා නම්, ඒ වගේම ලෝක සම්මත විදිහට අපට බියක් හට ගන්නවා නම්, අන්න ඒ දේ කරන්න අපි වැළකෙනවා. පින්නතුනි, මේ ධර්ම කරුණ දෙකෙන් තමයි මුළු ලෝකයක් පාලනය වෙන්නේ. යම්කිසි දවසක ලැජ්ජාව සහ බිය කියන කරුණ දෙක ලෝකෙන් තුරන් වුණා නම්, එදාට මේ ලෝකයේ මිනිසයන් හරියට තිරිසංගත සතුන්ගේ මට්ටමට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලවල වුණත්, අබුද්ධෝත්පාද කාලයක වුණත් ලෝකයක් පාලනය වෙන්නේ මෙන්න මේ හිරි සහ ඔත්තප්ප කියන කාරණ දෙක මත. එනිසයි මේ කාරණා දෙකට ලෝකපාලක ධර්ම කියලා කියන්නේ, ලෝකය පාලනය කරන ධර්මතා කියලා කියන්නේ. අනිත් පැත්තෙන් මේක දේව ධර්ම විදිහට සඳහන් කරනවා. දෙවියන් විසින් අගය කරන ධර්මතා දෙක. ඒ විතරක් නෙවෙයි, භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව සඳහන් කරනවා, ද්විහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ ඉදේ කච්චෝ කායස්ස වේදා පරමරණ සුගතින් සග්ගං උපපජ්ජති කියලා. හිරේච ඔත්තප්පංච කියලා. කිසියම් ධර්මතා දෙකක් පිළිපදීමෙන් මේ ලෝකේ යම් සත්‍යෙ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවා නම්, අන්නේ කාරණා දෙක තමයි හිරි සහ ඔත්තප්ප කියන කාරණා දෙක. ලෝකයක් සාමකාමීව පවත්වා ගන්නට, ඒ විතරක් නෙවෙයි ඒ ලෝකය යහපත් විදියට දිගට ගෙන යනටත්, ලෝකේ ජීවත් වෙන සත්‍යයන් මරණයෙන් පස්සේ සුගතිගාමී තලයට පත් කර ගන්නටත් මූලික හේතු වන කාරණයක් තමයි කිසියම් කෙනෙක් කායිකව හෝ වාචික යමක් කරනකොට අන්න ඒ කරන දේ ගැන තමන් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ දේ කිරීමෙන් තමන්ට ලැජ්ජාවක් හටගන්නවා නම්, අපේම හිත අපට පසුව දොස් පවරනවා නම්, අන්න ඒ දේෙන් අපි වළකින්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අපි කරන දෙයින් බියක් හටගන්නවා නම්, අත්තානුවාද බිය, අපටම අපේ ගැන හිතනකොට බියක් ඇති වෙනවා නම්, අනේ මා මේ කරපු දේ හොඳ නෑ කියලා හෘදේ සාක්ෂියෙන් බියක් හටගන්නවා නම්, අත්තාධිපතේ විදියට මෙන්න මෙතෙන්දී අපි වරදින් මිදෙන්නට ඕන. ලෝකාධිපති විදියට ලෝකයාගෙන් අපට බියක් ලැජ්ජාවක් හටගන්නවා නම්, අන්න එතෙන්දිත් අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ධම්මාධිපති විදියට ධර්මයට අනුගතව අපි ගැඹුරින්ම බලන්නට ඕන. මේ දේ කිරීමෙන් බාහිර ලෝකයටත් වඩා යම්කිසි කෙනෙක් තමන් දෙයක් කරනවා නම්, ඒ දෙයින් තමන්ගේ හෘදේ සාක්ෂියට ඒක නොගැලපෙනවද, ඒ දේ සිද්ධ කරාට පස්සේ තමන්ට පසුව පසුතැවෙන වෙනවද, සහ විශේෂයෙන්ම කිසියම් ක්‍රියාවක් සිදු කරද්දී තමන්ගේ හිතේ තියෙන්නේ ලෝභයද ද්වේෂයද මෝහයද කියලා තමා නැවත නැවතත් බලන්නට ඕන. පින්නොත්නි, අපි මෙහෙම කටයුතු කළ යුත්තේ ඇයි? අපි ජීවිතේ කොයි ආකාරයේ කටයුතු කළත් අපි අවසාන බලාපොරොත්තු ජීවිතයේ සතුටෙන් ජීවත් වෙන්නට. ඒ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි උපයන ධනය, අධ්‍යාපනය, ඥාති මිත්‍රාදීන් විතරක් නෙවෙයි. ඥාති මිත්‍රාදීන් නැති තැනකදී අපටම අපි ගැන හිතනකොට කිසියම් විදිහේ මානසික සැනසීමක් අපට තියෙන්නට ඕන. ගේ දොරවල කොච්චර ධනය තිබුණත්, කොතරම් ඉහළ අධ්‍යාපනයක් ලබා තිබුණත්, ඇතැම් විට ලෝකෙමයි තමන්ට ප්‍රශංසා කළත් අපේ හිතෙන් අපි දන්නවා නම් අපි වැරදි කරනවා කියලා, එතෙන්දි පිනතුනි තමන්ට මානසික සැනසීමක් නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, යමක් කරද්දී තමා නැවත නැවතත් ඒ ගැන හිතන්නට ඕන. වචනෙන් යම් සිද්ධියක් ප්‍රකාශ කරනකොට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං. යමක් වචනෙන් පිට වෙනකොට නැවත නැවතත් හිතලා බලන්න මේකෙන් අයහපතක් ලෝකෙට වෙනවද මට මේකෙන් අයහපතක් වෙනවද මේ කරන දේෙන් Tamanටත් අනුන්ටත් මෙලවට යහපතක් වෙනවද පරලොවට යහපතක් වෙනවද කියලා බලන්න ඒ විතරක් නෙවෙයි මේ කියන දේෙන් නුවණැති අය Tamanට දොස් කියනවාද කියලා බලන්න මේ කරන දේෙන් නුවණැති අය ප්‍රශංසා කරනවාද කියලා බලන්න විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියන කාරණය ඒ වගේම අත්තව්‍යාවහදායති සම්මතති පරව්‍යාවහදායති සම්මතති කියලා සඳහන් කරනවා කාලාන සූත්‍රයේහි යමක් කිරීමේදී තියෙන නිර්ණායක විදිහට දක්වන්නේ ඒකෙන් තමන්ට අයහපතක් වෙනවද කියලා බලන්නට ඕන බාහිරට අයහපතක් වෙනවද කියලා බලන්නට ඕන ඒ වගේම මෙලවට යහපතක් වෙනවද පරලොවට යහපතක් වෙනවද කියලා බලන්නට ඕන ඒ වගේම නුවණැති අය මේක ප්‍රශංසා කරපු දෙයක්ද මේක නිග්‍රහ කරපු දෙයක්ද කියලා අපි බලන්නට ඕන මෙන්න මේ කරුණ තේරුම් ගැනීමේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට කරන මඟ පෙන්වීම ගැන කිසියම් විදිහ අනුශාසනා අපි සිහිපත් කරගත යුතුයි. අප දැනට ඉන්න මට්ටමින් අපේ කරන දේවල් සමහර විට අපි හිතනවා නිවැරදි කියලා. නමුත් මේ නිවැරදි බව තීරණය වන්නේ අපේ ජීවිතයට කොයිතරම් දුරට සම්මා දිට්ඨිය ලැබෙලා තියෙනවද කියන කාරණා මත. අපි මේ මට්ටමේ මේ අවස්ථාවේදී අපේ බුද්ධි මට්ටම ඇතමිට ඉහළ ප්‍රඥාව සමග මුසු වෙච්ච දැක්මක් නොවුනොත් අපේ හදේ සාක්ෂියට එක නිවැරදි වුණත් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ දර්ශනය හමුවෙහි ඒ අපේ චර්යාව ඒ අපේ චින්තනය වැරදි දෙයක් වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ලෝකේ හැමදාම ප්‍රශංසා කරන කාරණා තියෙනවා. දානම් දික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තං පඬිත පඤ්ඤත්තං. දන් දීම ලෝකේ නුවණැති සත්පුරුෂයන් ප්‍රශංසා කරපු දෙයක්. මාතා පිතුන්නම් උපට්ඨානම් මෞපියන් සැලකීම සත්පුරුෂ පඤ්ඤත්තං පඬිත පඤ්ඤත්තං. සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරපු දෙයක්. සත්පුරුෂයන් විසින් පනවපු දෙයක්. ඒ වගේම ප්‍රවිද්‍යාව සත්පුරුෂයන් විසින් යහපත් කියලා පනවපු දෙයක්. මේක සාමාන්‍ය ලෝක විවහාරයේ තියෙන සත්‍යයක්. නමුත් පින්නතුනි අපි මෙතනනොත් නොනවති අපි ඉහළම මට්ටමට යන්නටත් බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ කරුණේදී ප්‍රඥාව ලබා දීලා තියෙනවා. මූලික පියවර හැටියට අපි යමක් කරද්දී ඒක කොහොමද නිවැරදි කියලා බලන්නට අපිට තියෙන ප්‍රධාන නිර්ණායකයක් සූත්‍රයක් විදිහට සඳහන් කරන්න පුළුවන් වසල සූත්‍රය ආදී සූත්‍ර. වසල සූත්‍රයේ පරාභව සූත්‍රය කියන්නේ මේ සූත්‍ර දෙකේම පැහැදිලි කරනවා අපි නොකළ යුතු කාරණාවන් පිළිබඳව. අපේ ජීවිතයට අයහපත වෙන මෙලොව ජීවිතය අපි අසාර්ථකයට පත් වෙන සමාජයෙන් අපි ගරහවට පත් වෙන ඒ දේ සිද්ධ කරාට පස්සේ අපටම දුකට පත් වීමට හේතු වන කරුණ ගැනයි පරාභව සූත්‍රයේ වසල සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊට අමතරව තවත් වැදගත්ම සූත්‍රයක් තියෙනවා සිඟාල සූත්‍රය. සිගාලෝවාද කියලා අපි කියනවා මේ සූත්‍රයේ දැක්වෙනවා අපි නොකළ යුතු කරුණු හතරක් පිළිබඳව මුලදී සතර කර්ම ක්ලේශ කියලා. නොනැති කෙනෙක් විසින් ලැජ්ජාව සහ බිය ඇති කරගත යුතු කරුණු හතරක් ගැන. ඒ මොනවද? ඒ තමයි ප්‍රාණඝාතය, සත්‍යම් මැරීම. ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕන ඒක සිත අපිරිසුදු කරන දෙයක්. ඊළඟට සොරකම් කිරීම. තුන්වෙනි කාරණය කාම මිත්‍යාචාරය. හතරවෙනි කාරණය බොරු කීම. මෙන්න මේ හතර අපේ නිතර ආරක්ෂා කරන පංච සීලයේ සඳහන් වන මේ පංච ශික්ෂාපද වලින් ප්‍රධාන හතරක් මෙතන දැක්වෙනවා. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම. මෙන්න මේ කරුණවලදී අපි පිනතුණි ලැජ්ජාව සහ බිය ඇති කරගන්නට ඕන. ඇයි මේ? මේ දේ කිරීමෙන් පින්නතුනි අපේ හිතේ තියෙන ලස්සන අපේ නැති වෙනවා. අපි කොයිතරම් ධනෙ උපයල තිබුණත්, කොච්චර රූප සම්පන්නිය තිබුණත්, කතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබලා තිබුණත් මේ දේවල් අපේ ජීවිතය තුලින් යලි යලි සිද්ධ වෙනවා නම් ඒක අපේ ජීවිතයේ සතුට ලස්සන නැති කරන දේවල්. හිතේ සැනසීම නැති කරන්න හේතු වෙන දේවල් මෙන්න මේ කරුණු හතරෙන් අපි වෙන් වෙන්නට ඕන. ඊළඟ දේ තමයි සතරාගති. කැමැත්ත, ද්වේෂය, බය, මෝහය කියන මෙන්න මේ කරුණු වලින් අගතියට ගිහිල්ලා නැත්තම් ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන මෙන්න මේ කරුණු වලින් සීමාව ඉක්මවල ගිහිල්ලා අපි තීන්දුව తీරන ගන්න හොඳ නැහැ. කටයුතු කරද්දී නිතරම තමා බලන්න. තමා මේ කටයුත්ත කරන්නේ, තමා මේ වචනේ කියන්නේ, තමන් කැමැත්ත නැත්තම් ඡන්දයෙන් අගතියට ගිහිල්ලාද, නැත්තම් කේන්ති අරගෙනද, නැත්තම් මේ අවස්ථාවට තියෙන බිය නිසාද, නැත්තම් මෝහ නිසාද කියලා මෙන්න මේ සතර අගතිය ගැන අපි නිතර අවධානය යොමු කරන්න ඕන. ඇතැම් කෙනෙක් පංචශීලියම රකින කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඉතාම සියුම් විදියට මේ අගති ගාමී තත්ත්වයන්ට පත් වෙන්නට පුළුවන්. විශේෂයෙන් ධර්මයේ ඉදිරියට යන හැටියට, ආධ්‍යාත්මික ගුණධම් පෝෂණය කරන හැටියට අපි පින්නතුනේ අපේ හිත ගැන අතිශය අවධානයෙන් සංවේදීව සිටීමට අවශ්‍ය වෙනවා. ඊළඟට සිගාල සෝත්‍රයේ විභාගතුන් වහන්සේ අපාය මුඛයන් අපායට වැටීමට හේතු වන කරුණු පැහැදිලි කළා. රහමෙර පානය කිරීම, සෝදුව, අවේලහවේ වීථි සංචාරය, නිතර නාට්‍ය රංගනාදිය බලන්නට යෑම, අයහපත් මිතුරන් ආශ්‍රය කිරීම, අලස බව, කම්මැලිකම මෙන්න මේ කරුණු හය අපාය මුඛ අපායට ඇද දමන දොරටු විදියට භාගතුන් වහන්සේ සඳහන් කළා. පින්නතුනි මෙන්න මේ කරුණු වලින් අපට වළකින්නට පුළුවන් නම් මෙන්න මෙතෙන්දී අපි කිසියම් විදියක අපේ තියෙන මේ හිරි ඔත්තප්ප කියන කරුණ දෙක අපේ ළඟ තියෙනවා කියන ගැන කිසියම් අපට සෑහීමකට පත් වෙන්නට පුළුවන්. අපි යමක් කරද්දී නිතරම පංචශීලය ගැන සැලකිලිමත් වෙනවා නම්, ඒ වගේම කටයුත්තක් කරද්දී සතරාගතියට ගියාද කියන එක ගැන නිතර සංවේදීව ඉන්නවා නම්, සහ අර අපායක ඇද දමන කාරණාවලින් නිදහස් වෙන්න පුළුවන් නම්, අපි කිසියම් විදියක සමාජ සම්මත විදියට මේ හිරි සහ ඔත්තප්ප කියන ගති ලක්ෂණ දෙක, මේ ගුණාංග දෙක නැත්තම් පාපයට, අයහපතට, අකුසලයට තියෙන ලැජ්ජාව සහ බිය කියන කරුණු දෙකෙන් කිසියම් විදියක අපි පෝෂණයක් ලබලා තියෙනවා. පින්නතුනි අපි ඇයි මේ ප්‍රාණඝාතාදී අකුසල ධර්මලින් වෙන් වෙන්න ඕන? මුලින් අපි සඳහන් කළ විදියට එක් කාරණයක් තමයි අත්තානුවාද බිය කියන එකක් තියෙනවා. මේ දේ කිරීමෙන් අපට අපේම හදේ සාක්ෂිය දොස් කියන්න පුළුවන්. අපි ඇතැම් විටක ආවේගශීලීව කිසියම් තීරණයක්, කිසියම් ක්‍රියාවක්, කිසියම් වචනයක් අපෙන් නිකුත් වෙන්නට සිදු වෙන්නට පුළුවන්. ඒ වුණත් පස්සේ ඒ ගැන හිතනකොට අපට හිතට වේදනාවක් නම්, ඒ ගැන පසුතැවිල්ලක් නම්, අන්න ඒ ගැන හිතලා අපට ඉවසීම දිනු කරගෙන කායික වාචික සංවරය සලසා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම පරානුවාද බිය අනිත් අය අපට දොස් කියන්නට පුළුවන්. ඒ ගැන දන්න පීවි ලෝකයේ අපිට ඉන්න බාහිර අයගෙන් විශේෂයෙන් සත්පුරුෂයන් අපට එහිදී නිග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් අපි ඒ ගැනත් හිතලා බිය ඇති කරගෙන මේ කරන්න වැරදි වලින් නිදහස් වෙන්නට ඕන. ඒ වගේම දඬ බිය අපි වැරදි කරුවොතින් ඒ රටට සාපේක්ෂ විදියට සම්මත නීතියට අනුව අපට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. දඬ වාද බිය විදියට මෙන්න මේ දඬුවමට බිය නිසා අපි මේ වරදෙන් වෙන් වෙනට සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනේ දුගති බිය. ඇතැම් විට සමාජ සම්මත විදියට නිවැරදි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ තුලදී අපි අසමත් වුණොත් පින්නතුනේ අපි කරන ක්‍රියාවන් වලදී අපට මරණය පස්සේ දුගති ගාමි වෙන්න සිද්ධ වෙනවා. රජ කෙනෙක් පස්සෙන් වේවා, ඇමති කෙනෙක්, රාජ නිලධාරියෙක්, රටවැසියෙක් පස්සෙන් අපි යම් කිසි දෙයක් නිවැරදි විදියට කළත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට අපි බලන්නට ඕන මේ දේ කිරීමෙන් අපිට මෙලොවට විතරක් නෙවෙයි මරණයෙන් පස්සෙත් අපේ ජීවිතයට හානියක් නොවෙනවාද කියන එක ගැන යලි යලි නොනින් මෙහෙ කරන්න ඕන. එහෙදී තමන් වැරදි දෙයක් කරද්දී තමන් අපාගත වෙනවා නම් තමන් ඇතැම් විට මේ ජීවිතය ගත කරන අවුරුදු 60ක 70ක 50ක ජීවිතය ගැන නෙවෙයි හිතන්නේ, සසර ජීවිතය ගැන හිතලා මේ ජීවිතේ පාඩුවක් වුණත් ඒ දේවල් වලින් තමන් වැළකෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අපි තවදුරටත් ධර්මයෙන් ඉදිරියට යනකොට අපි දන්නවා අපි කර්මය ගැන විශ්වාසය තියෙනවා නම් මේ සංසාර චක්‍රය සත්‍යයන්ගෙන විවිධ මට්ටම් ගැන අවබෝධයක් අපිට ලැබෙනකොට අපි දන්නවා අපි කරන දේවල් දකින්න අපේ හිත ගැන බලන්න පුළුවන් සත්‍යයන් මේ විශ්වතලයේ ඉන්නවා කියලා. කිසියම් විදිහේ ප්‍රේතයන් භූතයන් වෙන්න පුළුවන්, අල්පේ සාක්ෂි දෙවියන් වෙන්න පුළුවන්, ඉහළ මට්ටමේ දෙවිවරු වෙන්න පුළුවන්, නැත්නම් හිත දිනු කරපු උත්තමයන් වෙන්න පුළුවන්. මේකට අපේ හිත ගැන බලන්න පුළුවන්. අන්න ඒ අය අපි හැම විටම සැඟවිලා හොර රහස දෙයක් කළත් ඒ අය මේක බලන් ඉන්නවා කියන හැඟීම අපට ඇති වෙන්නට ඕන. විශේෂයෙන්ම පින්තුනි, සසරගත ජීවිතවලදී අපි සමීපයෙන් ආශ්‍රය කරපු අපේ දෙමෝපියන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, එකට ගුණදහම රැකපු කල්‍යාණ මිත්‍රයන් වෙන්න පුළුවන්, මෙයා විශ්වයෙන් නොයෙක් තැන්වල විවිධ ආධ්‍යාත්මික තලවල ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. අපි වරදක් කරනකොට එයා දුකටපත් වෙනවා. එයාට පුළුවන් අවස්ථාවකදී නම් අපි වරදෙන් නිදහස් කරන්න මුදවන්න එයා නොයෙක් විදිහේ ක්‍රියාවන් කරනවා. බුද්ධ ශාසනය තුල ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ චරිත දිහා, සමහර ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලනකොට මේ කරුණ ඉතාම පැහැදිලි වෙනවා. සමහර ශ්‍රාවකයන් වහන්සේලා වැරදි ප්‍රතිපදාවල ඉන්නකොට බාහිර ශාසනවල නිදසුනක් වශයෙන් බාහිර දාර්ශනිකය වැනි අය වෙනත් මතවාද රිදෙද්දී මේ නිවැරදි දහම වෙත යොමු කළේ දිව්‍ය ආත්මභාවල හිටපු එයාගේ මතීත මිත්‍රයන්. ඇතැම් විට පැවිදි වුණාට පස්සේ අපි දකිනවා කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ වැනි සමහර ස්වාමීන් වහන්සේලා මුණගැහෙන්න ආපු අතීත කල්යාණ මිත්‍රයන් උන්වහන්සේලාට අප්‍රමාදී බව ඇති කරන්නට නොයෙකුත් අනුශාසනා කරපු ආකාරයන් අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි, අපේම අතීතගත අම්මල තාත්තලා ඉහළ තලවල ඉන්න අය දැනටත් ඇතැම් විට අපිව ඒ අයගේ දරුවන් විදිහට සලකනවා, අපේ දියුණුව ප්‍රාර්ථනා කරනවා. අපට අයහපතක් වෙන්න යන්න තියෙනවා නම් ඒ අය බොහෝ විට පුළුවන් හැම වෙලාවෙම අපිව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඇතැම් විට අපේ හිත වෙනස් කරන අවස්ථාවලුත් සමහර අවස්ථාවල දැක ගන්න පුළුවන්. ඇතැම් සාහිත්‍යයේ තියෙන සිද්ධීන් වලින් අපට ඒක පෙනියනවා. මෙන්න මේ කරුණු වෙන්න එන පින්තුනි, ප්‍රධාන වශයෙන් අපේ ජීවිතය ඇතිවන වෙනස තමයි මේ හිරියොත්තප්ප කියන ලක්ෂණ දෙකෙන් අපට ඇතිවන මූලික අවබෝධය. අපේ කායික වාචික සංවරය ඇති වෙනවා. අපි කයින් දෙයක් කරද්දී නැවත නැවතත් හිතන බලල ඒක කරන්නේ. වචනෙන් යමක් කරද්දී ඒ දේ හැකිතාක් අපි නිවැරදිව කරන්න උත්සාහකත් වෙනවා. එහි ප්‍රතිඵල විදියට කයින් කරන වැරදි ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම වර්ධා හැසිරීම කියන මෙන්න මේ වැරදි වලින් හැකිතාක් නිදහස් වෙන උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, වචනයෙන් සිදුවන වැරදි, බොරු කීම, ඒ වගේම කේලම් කීම, හිස් වචන කීම, ඒ වගේම සැරපරුස වචන කීම, මෙන්න මේ වචනයෙන් සිදුවන වැරදි හතරෙන් හැකිතාක් දුරට නිදහස් වෙන්න උත්සාහ කරනවා. මෙහෙම අපි ටිකෙන් ටික ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි හරියට මහා සාගරයට බැස්සා වගේ අපි හැමදාම වෙරළෙම ඉන්නේ. ඒ වෙරළෙන් ආරම්භ කරන අපේ ගමන් මඟ දාන ආදී පින්දහම් කිරීම තුලින් පෝෂණය කරගන්න අපේ ආධ්‍යාත්මික ජීවිතය නිතිපතා ගුණධර්මින් වැඩෙනකොට අපි වැඩ වඩාත්ම කල්යාණ මිත්‍රයන් සමීප කරගනිමින් ඇසුරු කරගනිමින් ඒ කල්යාණ මිත්‍රයන් තුලින් අපි ඉහළම ධර්මය ශ්‍රවණය කරනවා. සාමාන්‍ය වසල සූත්‍රය, මංගල සූත්‍රය, මේ වගේ සූත්‍රවලින් ව්‍යග්ගපජ්ජ සූත්‍රය, සිගාන සූත්‍රය, මේ වගේ සූත්‍ර තුළින් අපි ආරම්භ කරගන්නා වූ අපේ දැනුම් සම්භාරය අපි වඩ වඩාත්ම ගැඹුරට යන්නට උත්සාහ කරනවා. මෙහෙම යාමේ ප්‍රතිඵලයක් විදියට අපි සාමාන්‍ය කායික වාචික වැරදි වලින් විතරක් නෙවෙයි, ඒ ඊටාම සියුම් අවස්ථා කරා අපි සමීප වෙනවා. විශේෂයෙන් මෙත්ත සූත්‍රය නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය දැක්වෙන විදියට යම්කිසි නොනැති පුද්ගලයන් විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරනට අපි නිතර උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් ලෝකයට පේන රළු වැරදි වලින් විතරක් නෙවෙයි, ඊටාම සියුම් වැරදි වලින් හරි වෙන් වෙනට ඕන කියන ලොකු උත්සාහයක් අපේ ඇති වෙනවා. ඇයි මෙහෙම කරන්නට ඕනේ පින්නතුනි? ඇතැම් විට අපේ ශරීරය ලස්සනට තියෙනකොට, අපේ දූ දරුවන් ලස්සනට ඉන්නකොට, අපේ ඥාති මිත්‍රාදීන් අපි පිරිවරාගෙන ඉන්නකොට අපේ ජීවිතයේ ඇතැම් විට යථාර්ථය තේරෙන්නේ නැහැ. ඇයි අපි බාහිර මත යැපිලා ඉන්නේ? නමුත් Taman තියෙන මේ යහළු මිත්‍රාදීන් දරුවන් ටිකෙන් ටික වියපත් වෙනකොට, එය Tamanගෙන් බැහැර වෙනකොට, ප්‍රියංගෙන් විප්‍රයෝගයටපත් වෙනකොට, විශේෂයෙන් අපේ ශරීරය මහලු වෙනකොට, අපි අර බාහිර ලෝකෙට නැඹුරු වෙච්ච ජීවිතය අපේ අභ්‍යන්තරයට නැඹුරු වෙනවා. පළමුවෙන්ම අපේ ශරීරය අපට පේනවා. වෙනද ශරීරය දිහා දැකලා අපි හුඟක් සතුටු වුණා. කණ්ණාඩිය ළඟට ගියාම හුඟක් වෙලා බලාගෙන හිටියා අපි. එහෙම හිටිය අපි ටිකෙන් ටික වියපත් වෙනකොට අපේම ශරීරය අපර ටිකෙන් ටික එපා වෙනවා. මෙන්න මෙහෙම එපා වෙනකොට ඇතැම් විට අපි ළඟින් ආශ්‍රය කරපු අය, අපි ආශ්‍රය කරේ සාමාන්‍ය බඩු භාණ්ඩයක නම්, අපේ ගනුදෙනුවක් තිබුණේ බඩු භාණ්ඩ සමග නම්, අපේ සම්බන්ධය තිබුණේ ශාරීරික භෞතික වශයෙන් සම්බන්ධයක් නම්, මෙන්න මේ ශරීරයේ දිරාපත් වීමත් එක්කම මේ සම්බන්ධතාවයේ ටිකෙන් ටික ලිහිල්ලා යනවා. ඒක අඩු වෙලා යනවා. මෙන්න මෙතෙන්දි යම් කිසි කෙනෙකුට පේනවා අපේ අභ්‍යන්තර ගුණධම් ටිකක් තිබුණා නම්, අපි ළඟම ඇසුරු කරපු අයත් ඒ ගුණධම් වලින් දිනුනා නම්, ඒ අය ගුණධම් තේරුම් ගන්න අය නම්, ගුණධම් තේරුම් ගන්නට පුළුවන් බුද්ධිමත් බවක් තියෙන අය නම් අපි ඇසුරු කරන්නේ. පින්නතන අපි ගුණධම් වලින් ගැඹුරට යන්න යන්න මුලින්ම අපි ගැන පැහැදෙන්නේ අපි ළඟම ඉන්න අය. ඒ අපි ගැන ලොකු ගෞරවයක්, විශ්වාසයක්, ප්‍රසන්නයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, බාහිර අය අපිට හිටියත් නොහිටියත් අපි ගැනම හිතනකොට Tamanට පේනවා තමා දිනෙන් දින ධර්මයෙන් ගැඹුරට යන කෙනෙක්, තමන්ගේ ජීවිතයට එන්නම ධර්මයේ සම්බන්ධ වෙනවා කියන කරුණ Tamanට පේනවා. අතීතේ වැරදි වෙන්න පුළුවන් පින්නතුනි. සමාජගත ජීවිතයේදී කෙලස් මරිත විශේෂයෙන් ප්‍රත්‍යක්ෂ යන පුද්ගලයන් විදියට අපේ ජීවිතේ වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. නමුත් Taman දක්ෂ වෙන්නට ඕන. තමා දිනපතා පින්කම් කරන්න, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, විශේෂයෙන් Taman බියපත් වෙනවත් එක්කම මෙන්න මේ අගුණ දුර්වලකම් අඩු කරගෙන තමා ඉක්මනින්ම දහමට නැඹුරු වෙන්න ඕන කියන හැඟීම අප හැම දෙනා තුළම ඇති වෙන්නට ඕන. අන්න එහිදී තමන්ගේ සිල්වත් බව නිසා බාහිර සමාජයෙන් තමන් ගෞරවයට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ටම තමන්ගේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. තමා මිදෙච්ච අකුසල දහම් පිළිබඳව, ඒ වගේම තමාගේ ජීවිතය කරපු දාන ආදී පින් දහම්, දෙමව්පියන්ට සැලකීම් ආදී මේ යුතුකම් කුසල දහම් ගැන හිතනකොට තමන්ගේ ජීවිතයේ ලොකු සතුටක් ඇති වෙනවා. පින්නතුනි, මේ සතුට, මේ ආධ්‍යාත්මික දියුණුව ටිකෙන් ටික අපට වැඩි වෙනවාද කියලා බලන්න පුළුවන් සලකුණක් තියෙනවා. බලන්න පින්නතුනි, දිනකට Tamante වැඩිපුර කුමක්ද මතක් වෙන්නේ කියලා. මෙහෙම මතක් කරන වෙලාවේදී අපිට වැඩිපුරම සිහිපත් වෙන්නේ අපි ජීවිත කාලය කරපු හොඳ දේවල් නම්. අන්න එතෙන්දී Tamante ජීවිතය යම්කිසි සතුටක් විඳින්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, Tamante ජීවිතයේ ඊටාම අභියෝගාත්මක අවස්ථාවකදී, ප්‍රිය විප්‍රයෝගයකදී, ලෙඩ දුක් ආදී තත්ත්වයන්කදී, නැත්නම් තමන්ගේ ජීවිතය අහිමි වෙන වගේ අවස්ථාවකදී කල්පනා කරලා බලන්න මේ වෙලාවට Tamante වැඩිපුරම මතක් වෙන්නේ මොකද්ද කියලා. මේ අවස්ථාවේදී Tamante වැඩිපුර මතක් වෙන්නේ අත්හැරලා යන දේවල් නම්, තමන්ගේ ගෙදර, ඊටම දරුවන්, ඉතුරු කරව මුදල් ටික, තමන්ගේ රැකියාව, නැත්නම් තමන්ගේ රූප සම්පත්තිය, මේ ශරීරය, මෙන්න මේ වගේ දෙයක් නම් Tamante අවස්ථාවේදී මතක් වෙන්නේ අපි අවංකව තේරුම් ගන්නට ඕන අප ප්‍රමාද වෙලා ඉන්නවා කියන කාරණය. අපි නිසලස ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. මේ සම්බුද්ධ ශාසනයෙන් අපි ආවම වශයෙන් සුගතිගාමි වෙන්නටවත් අපේ කටයුතු ටික අපි හරියට සම්පාදනය කරගෙන නැහැ කියන එක තමයි තේරුම් ගන්නට ඕන. අන්නේ වෙන අවස්ථාවකදී පින්නතුනි අපට මතක් වෙන්නට ඕන අප ජීවිතය කරපු ඉතාම වැදගත් දේවල්. අපි අම්මට තාත්තට සැලකපු ආකාරය, අසරණයට පිහිට වෙච්ච ආකාරය, දාන ආදී පින් දහම් කරපු ආකාරය, ශාසනික උන්නතිය සඳහා කරපු කැපවීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දාන ආදී පින්කම් මෙන්න මේ දේවල් අපට මතක් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්තුනි, අපට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් වෙන්නට ඕන. ඒ උත්තරමයන් වහන්සේ දේශනා කරපු ධර්මය, ධර්මයේ සරණ ගියපු ශ්‍රාවකයන් වහන්සේලා, සරියුත් මොග්ගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා, ඔබේ දෑතින් දානේ පූජා කරපු ඒ උතුම් ස්වාමීන් වහන්සේලා අපට මතක් කරගන්න පුළුවන් නම් මෙන්න මේකෙන් තේරෙනවා පින්තුනි, අපේ ආධ්‍යාත්මික ජීවිතයේ කිසියම් දිනුවක් ලබාගෙන තියෙනවායි කියලා. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා පින්තුනි, බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය පැහැදිලි කළ දෙනවා. මේ සාමාන්‍ය භෞතික දේවල් වලින් තික්මවලා සාමාන්‍යයෙන් අපි කත කරන දානීය සීලය කියන ප්‍රධාන මූලික පුණ්‍ය කර්ම දෙක විතරක් නෙවෙයි, ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා බාහිර රූපයෙන් හිත කිසියම් පමණකට නිදහස් කරගෙන අපට පුළුවන් නම් සමත කමඨහනක හිත එකඟ කිරීමෙහි කුසල අරමුණක අපේ හිත පිහිටුවා ගන්න පුළුවන් නම් මෙන්න මේකෙන් පිනතුණි, අපට තවත් අපේ ජීවිතය ගැනම බිය සහ ලැජ්ජාව අඩු කරගන්නට හේතු වෙනවා. මානසික සතුට දිනු කරගන්නට අපට ඒ කාරණේ හේතු වෙනවා. අපට පුළුවන් පින්වත්නි, ඔබ දන්නවා අහලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදුගුණ අපට සිහිපත් කරන්න පුළුවන්. නාසය ආශ්‍රිතව හිත තියාගෙන, වර්තමාන හිත පිහිටුවාගෙන අපට එකිනෙක බුදුගුණ සිහිපත් කරන්න පුළුවන්. ඒ බුදුගුණ සිහි කරන මොහොතේ පින්වත්නි, උන්වහන්සේගේ ඒ උත්තම බුද්ධ ගුණ අපේ හදවතෙහි තැම්පත් වෙලා ඒ බුදුගුණය තුළම හිත තැම්පත් කරගන්නට, එකඟ කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ධර්මයේ සාඛාතාදී ගුණ, උතුම් ස්වාමීන් වහන්සේලාගේ සුපටිපන්නතාදී ගුණ සිහි කිරීම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනා විදිහට දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, අපේ ජීවිත කාලය කරපු දාන ආදී පින්දහම් ඔබ මහන්සියෙන් උපයපු ධනය නිර්ලෝභීව මේ ශාසනයට ලෝකයා වෙනුවෙන් කරපු කැපවීම දානය ගැන භාවනා පිළියෙට අපේ චාගානුස්සති භාවනා වශයෙන් වඩන්නට පුළුවන්. මෙහෙම වඩනකොට අන්නේ දානය තුළ, අන්නේ පරිත්‍යාගශීලීත්වය තුළ අපේ හිත එකඟ කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ අතර පින්නතුනි, බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අපට පැහැදිලි කරනවා මේ ලෝක සම්මතය තුළ, ලෝක විවහාරය තුළ, සංසාර චක්‍රයේ තුල ඉඳගෙන අපට කරන්න පුළුවන් කුසල දහම් අතරින් දානමය පින්කම්, සීලමය පින්කම් දේශනා කරලා ඒ අතර ඉහළම ලෞකික කුසලයේ විදියට බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවකදීම විස්තර කරපු ප්‍රධාන අනුශාසනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඔබ ඉන්න ස්ථානයේ පටන්, නිවසේ පටන් මුළු ලෝකයේ කෙරෙහිම සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා කියලා නැවත නැවතත් පින්නතුනි මෙනෙහි කරන්න. මේක සාමාන්‍යයෙන් සුළු වෙලාවක් නෙවෙයි. සුළුවෙන් ආරම්භ කරන මේ මෛත්‍රී භාවනාව ටිකෙන් ටික වැඩි දියුණු කරගන්න පින්නතුනි. මේක තමන්ගේ ජීවිතේ ඉතාම පැහැදිලිව තමන්ගේ සමස්ත ජීවිතයටම අපි දෛනිකව වඩන මෛත්‍රී ආනිසංස කිනා බහින ආකාරය, විහිදී යන ආකාරය ඉතාම පැහැදිලිව දැක ගන්න පුළුවන්. මෙත්ත සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ කාලයක් තිස්සේ මේ මෛත්‍රිය යානි කතාය, වත්තු කතාය, අනුකිතාය, මේ වගේ පරිකිතාය, සුසමාරද්ධාය, මේ ආදී වශයෙන් නැවත නැවතත් අඛණ්ඩව පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට අපට ලැබෙන ඉහළම දැක්මක් ගැන සඳහන් වෙනවා. ඒ කුමක්ද? මාතා යථානියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්ඛේ ඒවම්පි සබ්බභූතේසු මාන සම්භාවය පරිමාණං. එකම දරුවෙක්ගේ නම කෙනෙක්, ඒ දරුවාට දක්වන සෙනෙහස වගේ සෙනෙහසක් මේ ලෝකේ හැම දෙනා කෙරෙහිම දක්වනවා. පින්නතුනි, මේ මෛත්‍රී භාවනාව එකාතකයෙන් කුසලයක් සිදුවන විතරක් නෙවෙයි, මේක පින්නතුනි අපේ සමස්ත ජීවිතයේම දැක්ම වෙනස් වෙන්නට, චර්යාව වෙනස් වෙන්නට හේතු වෙන කාරණයක්. දරුවෙක් වගේ අපි අනිත් කෙනා ගැන හිතනවා නම් අපේ හිතේ කොයිතරම්නම් ලෝභය අඩු වෙනවද? කොයිතරම්නම් ඊර්ෂ්‍යාව අඩු වෙනවද? කොයිතරම්නම් රාගය අඩු වෙනවද? කොයිතරම්නම් පරිත්‍යාග සීලීත්වය වැඩි වෙනවද? කොයිතරම් අනිත් කෙනෙක් කරුණාවෙන් බේර ගන්න ඕනද කියන හැඟීම අපට ඇති වෙනවා. මෙන්න මේත් එක්කම පින්නතුනි, තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් ලෝකයේ කෙරෙහි පිහිට වෙනවා. සාමාන්‍ය පෙනෙන අයට අසරණ කෙනෙකුට පිහිට වීම විතරක් නෙවෙයි, මේ ලෝකයේ අප්‍රමාණ සත්වයන් විවිධ භවයන්හි විවිධ තලවල පින්නතුනි තෙන් අපේක්ෂාවෙන් ඉන්නවා. විශේෂයෙන් ප්‍රේත ලෝකයේ සත්වයන් තින් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා අප සිදු කරන සියලු පුණ්‍ය ධර්මයන් නිතිපතාම ආම වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි පැන්වේ ඉදරුවක් ගිලම්පස ටිකක් දාන වේලක් හරි පූජ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පින් බලාපොරොත්තුෙන් සිටින සත්‍යයන්ට ඒ හැම දිනම මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව අපේ හදවතේ මැටි වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ මෛත්‍රියේ දිනු කිරීමෙන් නිතිපතාම දුකට සංතාපයට ලෙඩ දුක් වලින් පත්වලින සත්‍යයන් සුවපත් වෙත්වා කියලා නිතරම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, කෙනෙකුට මේ ජීවිත කාලයේ ආහාර පානයකින් බෙහෙත් එහෙතකින් පිළිහිට වෙනු විතරක් නෙවෙයි, අපේ ළඟම ඉන්න දරුවන් ඥාතීන් දෙමෝපියන් ඇතුළු මේ අය පරලෝ ජීවිතයේ දුගතිගාමී නොවන විදිහට අපිට කරන්න පුළුවන් උපරිම යුතුයකම උපකාරය අපි ඒ අය වෙනුවෙන් සිදු කරනවා. ඒ අකුසලෙන් මුදවන්න පුළුවන් නම් හැකි උපරිම ආකාරයෙන් ඒ අකුසලෙන් මුදවනවා. අපි කරන දාන ආදී පින්දහම් වලට එය සම්බන්ධ කරන්න පුළුවන් නම් හැකි තාක් දුරට ඒ අය අප සිදු කරන දාන ආදී පින්දහම් වලට අපි සම්බන්ධ කරනවා. මෙන්න මේ අතර පින්නතුනි, මේ මෛත්‍රී භානාව වැඩි මේ ආනිසංස විදියට අපට කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කරගන්න පුළුවන්. විශේෂයෙන් නීවරණ පහකින් ඒ අතර කාමච්ඡන්දය, ව්‍යාපාදය, ඒ වගේම තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්ම වලින් පින්නතුනි අපේ හිත වාක් දුරට යටපත් කරගන්න පුළුවන්. එක සමත අරමුණක යම් යලියක් අපේ සිත භාවිත කරන්න පුළුවන් නම් මේක ලොකු දිනුවක්. අපට මේ ලෝකයේ බඩු භාණ්ඩ වලින් ඇතැම් විට පින්කම් වලින් ලබන සතුටට වඩා මේ හිත එකඟ කිරීමෙන් ලබන සුවය ඉහළම ආධ්‍යාත්මික සුවයක් විදිහට දක්වනවා. ඊතන සුළු මොහොතක් හරි එක කුසල අරමුණක අපේ හිත තැම්පත් කරගන්න දක්ෂුණොතින් අන්නේ ඇති කරගන්නා වූ දක්ෂතාවය පිනතුනේ මේ මනුස්ස ලෝකේ ලබන සියලුම සම්පත් රටක් වඩා. ඒ විතරක් නෙවෙයි, ධාතු මහ රාජකාදී දිව්‍ය ලෝකහයේ ලබන සතුටටත් වඩා ඉහළම සෝයක් සලසා ගන්නට මේ නීවරණ යටපත් කිරීමෙන් ලබන චිත්ත එකඟතාවයෙන් ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික සතුට අපට හේතු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට දානීය පූජ කරපු ශ්‍රාවකයන්ට නිතර නිතර අනුශාසනා කළේ උදෙක් දානෙන් සීලෙන් විතරක් සෑහීමකටපත් නොවේ, මේ සමත අරමුණක් සමත කමඨහනකින් නිතර නිතර තමන්ගේ සිත එකඟ කරගන්නට තැම්පත් කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට නිතරම අනුශාසනා කළා. මේ විවේකය ලබන්න, දිට්ඨ ධම්ම සුඛ විහරණය ලබන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. ඉතින් පින්නතුනි, අපි නිතිපතාම හුරු කරගන්නට ඕන කැමැති භාවනාවක්. එය බුද්ධ ඝනසිත මහාන වෙන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන අරහං සම්මා සම්බුද්ධෝ විඥාකරණ සම්පන්නෝ ආදී මෙන්න මේ ගුණයන් අපට එකිනෙක වඩන්නට පුළුවන්. කාලයක් වඩලා එක ගුණයක් අපට දිගටම වඩන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කිසියම් කෙනෙක් කැමති නම් සියලු සත්ත්ව සුවපත් වෙනා ආදී වශයෙන් මෛත්‍රී භාවනා වඩන්න, ඒකත් තමන්ගේ හිතේ එකඟ බව දිනු කරගන්න භාවනා කමඨාණක් වෙනවා. ඒ වගේම පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයන්ට හිත තිබීම, කෙස්ලොම්නිය දත්තාදී ශරීර කොටස් වලට හිත තැබීම, නැත්තම් ජීවිතය අනියතම් මරණ අනියතම් ආදි වශයෙන් මරණ අනුස්සතිය වැඩිම මේ ආදී සමත කමඨහනක් වඩලා තවත් එහි දිනුවක් විදියට අපට වර්තමානයේ හිත තියාගෙන හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව ආනාපාන සතිය වඩන්න පුළුවන්. නාසිකාග්‍රේ වාමුඛ නිමිත්තේ වා කියපු විදියට අපට පුළුවන් නම් මේ හුස්ම ගැනීම පිටකිරීමට අදාළ සිහිය තුළ නාසය ආශ්‍රිතව හිත තියාගෙන මේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානයෙන් ඉන්නට අර බාහිරව දුවන හිත එක කුසල අරමුණක යන්නේ දියුණු කිරීමක් වශයෙන් අපට මේ සිත එකඟ බව උපකාර කර ගන්නට පුළුවන්. පින්නතුනි කාලය මේ විදියට හිත එකඟ කිරීමේ භාවනාවක් අපි කරනකොට අපේ හිතේ එන්න එන්නම බාහිරට අපි නැඹුරු වෙන ගතිය, බාහිර දෙයක් මත යැපෙන ගතිය අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ විතක්ක සංඛාන සූත්‍රයේදී පැහැදිලි කරනවා අපේ හිතට අකුසලයක් එනකොට අපි කරන්න ඕන ආකාරය පිළිබඳව. අද පින්නතුනේ අපි නිතරම ඉන්නේ බාහිර භෞතික දෙයක් මත යැපිලා. අපි නිතරම අවධානයෙන් ඉන්නේ බාහිර දේවල් ලස්සනට පිළිවෙලට තියාගන්න, පිරිසිදුට තියාගන්න. ඒ වගේම මේ කාලේ විශේෂයෙන් අපි බලන්නේ අපේ ශරීරයේ නිරෝගීව තියාගන්න. බඩු භාණ්ඩයක් ගත්තා පුද්ගලයෙක් ඇසුරු කරා නිතරම අපි බලන්නේ මේ වෛරස් රෝගයෙන් තමයි බේරෙන්න. වෙනද බොහොම ආදරයෙන් ළඟින් ඇසුරු කරපො තමගේ දරුවන් ඥාතීන් වුණත් මේ කාලේ හුඟක් ඈතින් තියාගෙන ඉන්නේ. අතේ දුරින් තියාගෙන ඉන්නේ. හරි බයයි අපි ළඟ වෙයි කියලා. පින්නතින අපි මේ බයවල තියන්නේ ඇයි? මේ අපි බයෙන් ඉන්නේ මේ අපේ ශරීරයට හානියක් වෙයි කියලා. අපි කොයිතරම් මහන්සි ගත්තත් පින්නතුනි අපට තව අවුරුදු 100කට වඩා කාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද ජීවත් වෙන ඔබත් මාත් හැම දෙනෙක්ම අවුරුදු 100කට කලින් මේ ලෝකෙ ජීවත් වෙනට සිද්ධ වෙනවා. ඒක අපි මේ රෝගිය හැදුනත් නැති වුණත් මේ අතහරචයටම මොහොන දෙන සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට මඟ පෙන්වන්නේ හුදෙක් මේ භෞතික ශරීරයේ නිරෝගීව තියාගන්න විතරක් නෙවෙයි. යහපත් සෞඛ්‍ය ක්‍රමයන් අනුගමනය කිරීම, ආහාර පාන පාලනය, නින්ද ක්‍රමානුකූලව ගැනීම, ඉන්ද්‍රිය සංවරය මේ වගේ දේවල් වලින් කිසියම් විදියකින් අපට භෞතික ශරීරයට කිසියම් ආරක්ෂාවක් රැකවරණයක් ලබා ගන්න පුළුවන්. නමුත් බුදුදහමෙන් ඊටත් වඩා අගය කරන්නේ අපේ හිතට එන රාග ආදී අකුසල ධර්ම වලින්, ලෝභ ආදී අකුසල මූලයන්ගෙන් අපේ හිත මුදවා ගන්න ක්‍රමයයි දේශනා කළේ. අපි කොයිතරම් බාහිරව ලස්සනට හිටියත් කිසිදු වෛරසයක්, බැක්ටීරියාවක් නොයන ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත තැනක අපි හිටියත් ඉතාම ලස්සනට පිරිසිදු සුඛෝපභෝගී සුවඳවත් ස්ථානයක අපි හිටියත් අපේ හිත අකුසල් දහම් වලින් නම් තියෙන්නේ. අපේ හිත රාගයෙන් මිශ්‍රණම්, අමනාපයෙන් මිශ්‍රණම්, මෝහෙන් එක එකට ගැටිලා නම් අපේ හිත තියෙන්නේ. පින්නොත්න අපි සාර්ථකය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය පෙන්වන්නේ අපේ වටිනාකම වැඩි කරගන්න, අපේ මානසික නිරෝගීතාවය දිනු කරගන්න. මෙන්න මෙතෙන්දී අපේ හිත ගැන අපි උපරිම අවධානය යොමු කරගන්නට ඕන. ලස්සනට ඇඳගෙන ඉන්න කෙනෙක්, පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන ඉන්න කෙනෙක් ශරීරය ඉතාම පිරිසිදුවට තියාගෙන තමන්ගේ හිසකෙස් ආදී ඉතාම පිළිවෙලට තියාගෙන ඉන්න කෙනෙක් තමන්ගේ බාහිර භෞතික ශරීරයේ පිරිසිදුකම ගැන ඉතාම සැලකිලි ඉන්න කෙනෙකුට එයාගේ ශරීරයට මියේ කුණුවෙච්ච ශරීරයක් හෝ නැත්නම් මනස කුණක් හරි නැත්නම් වෙනත් සත්වයෙකුගේ ශරීර කුණක් හරි ගෙනත් දැම්මොත් මේ පිරිසිදු ශරීරයට ඒක නා බොහොම ලැජ්ජාවට, පිළිකුලට, හිරිකිත භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බලන්න පින්නතුනි මෙන්න මෙතනින් තමයි අපට ලැජ්ජාව, පිළිකුල ඇති කරගන්න කියන්නේ. සාමාන්‍ය ලෝක විවහාරයේහි සමාජ සම්මත විදියට ලැජ්ජාව ගසා බිය ඇති කරගන්න අපි ජඹුරට ගියාට පස්සේ බලන්නේ වැඩි දෙයක් තමා තමාගේ ශරීරයට වන හානියක්වත් නෙවෙයි. නිතරම අවධානයෙන් ඉන්නේ තමන්ගේ සිත ගැන. සිතට කොයි මොහොතේද රාගයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, මෝහයක් මේ ආදී අකුසල විතරකයක් කොයි වෙලාවෙද ඉන්නේ කියලා නිතරම හිතගෙන අවධානයෙන් ඉන්නේ. දැන් බලන්න පිනුදින වර්තමානයේ බාහිරින් වෛරසයක් Tamante ඒද කියලා අපට ආරක්ෂා වෙන්න පුළුවන් හැම තැනදීම අපි ආරක්ෂා වෙනවා. බලන්න පිනුතුනි ඒ අපි දක්වන සැලකිලි ආරක්ෂාවෙන් අඩුම ගානේ 100%ක් අපි කැප කරනවද අපේ හිතේන අකුසල විතරකයන්ගෙන් අපේ හිත මුදවා ගන්න. අපි ඇත්තටම අපට ආදරයද කියන එක තීරණය වන්නේ ශරීරයට අපි කරන ආදරය බලන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට අප නිතරම කල්පනා කළ බැලිය යුතුයි අපේ හිතට නපුසලයන්ගෙන් අපි කොයිතරම් දුරට හිත බේරා ගන්නට හිත ආරක්ෂා කර ගන්නට අප උත්සාහ දරනවාද කියන කාරණය. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කිරීමක් කරනවා හිතෙන් ලෝභ ආදී අකුසල මෝරයන්ගෙන් හිත මුදවා ගන්නේ කොහොමද කියලා. විතක සංකාන සූත්‍රයේ කරුණු පහක් පැහැදිලි කරනවා. ඒ පළවෙනි දේ තමයි අඤ්ඤ විතක්ක කියන එක. හිතට රාගයක් ඇති වෙනවා නම් ඒ රාගය දුරු වෙන විදියට අසුභ සංඥාව මෙනෙහි කරන්න ඕන. පටික්කුල සංඥා මෙනෙහි කරන්න ඕන. හිතට ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ද්වේෂය දුරු වෙන විදියට මෛත්‍රී වඩන්නට ඕන. හිතට යමක් වෙන දෙවි ලෝභයක් ඇති වෙනවා නම් පරිත්‍යාග සීලිය ආදී ක්‍රියාවක් අපි කරන්න ඕන. මෙන්න මේ කරුණු වලින් ඒ ඇතිවෙච්ච අකුසල විතරකයට වඩා විරුද්ධ කුසල විතරකයකින් අර අකුසල විතරකය යටපත් කරන්න ඕන. හරියට ලීයක ගසා තියෙන ඇණයක් වෙනත් ඇණයකින් ගසලා ඒ ඇණේ ඉවත් කරනවා වගේ. දෙවනි ක්‍රමයේ දේශනා කළේ බුදුහාමුදුරෝ ආදීනව දස්සාවේ කියලා. හිතට අකුසල විතරකයක් එනකොට නිතර මෙහි ආදීනව බලන්න. හිතට රාගයක් එනකොට හිතගෙන නිතර සැලකෙලෙන් ඉන්න. දැන් මේ රාගයක් ආවේ ඒ රාගේ තමන්ට අහිතකර දෙයක්. මේකේ මයික්මනි නිදහස් වෙන ඕන කියන හැඟීම ඇති කරගන්න. හිතේ යම් කිසි කෙනෙක් ගැන පීඩනයක්, ද්වේෂයක්, අමනාපයක් ඇති වුණා නම් තමන් කල්පනා කරන්නේ මේකෙන් බාහිර කෙනාට නෙවෙයි හානිය වෙන්නේ, මටමයි මේක හානිය වෙන්නේ කියලා තමන් ඒකෙන් ඉවත් වෙන බලන්න. ඊළඟට පින්නතුනේ වඩාත්ම බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ මෙන්න මේ කරුණේදී විශේෂ උදාහරණයක් දක්වනවා. මේ ආදීනව දස්සාවේ කියන කාරණේදී අපි අර මුලින් සඳහන් කරපු විදියට අර පිරිසිදු වස්ත්‍ර හැඳගෙන බොහොම පිරිසිදුවට ඉන්න කෙනාගේ ශරීරයට දාපෝ ඒ අපිරිසිදු කුණු වෙච්ච ශරීරයක් මලකුණක් දැම්ම වගේ කියන ආකල්පයකින් තමන්ගේ හිතට එන අකුසල විතර ගැන සැලකිලිමින් ඉන්න කියලා. මේ වගේ ක්‍රම කිහිපයක් ගැන අසති යමනිසකාර මේ ආදි වශයෙන් තවත් ක්‍රම කිහිපයක් විතක සංකන සූත්‍රය දැක්වෙනවා. විශේෂයෙන් මා මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ මේ ආදීනව දස්සාවේ කියන කාරණය. ඇයි ඒක මා තෝරා ගත්තේ? විතක සංකන සූත්‍රයේ පැහැදිලි කරනවා අට්ටි යති හරායති දිගුච්චති කියන කාරණය. අකුසල විතරකයක් තමන්ගේ හිතට ආපු වෙලාවේදී ඒ කෙනා බාහිර ලෝකයේ වෙන ලෝකානුවාද බියවත් නැත්තම් දුගති බියටත් වඩා ඔහු සලකන්නේ තමන්ගේ හිතට පීඩාවක් මේක ගෙන දෙනව නේද කියලා. ඒ මොහොතේම අකුසල විතරකයෙන් මිදෙන්නට එයා ඒ අකුසල විතරකයේ ගැන ඔහු පිළිකුලක්, ලැජ්ජාවක්, අප්‍රසන්න භාවයක් හටගන්නවා. අන්න ඒ පිළිකුල් සහගත සිතවිල්ල ඒ ඇතිවන්නා වූ අකුසලයට ඇතිවන ලැජ්ජාව අභ්‍යන්තරයෙන් තමන්ගේ හිතෙන් අකුසල විතරක දුරු කරගන්නට අපට හේතු වෙනවා. මෙහිදී පින්නතුනේ ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරෝ මේ ආධ්‍යාත්මික ගමන් මඟ අපට පැහැදිලි කළේ ආරම්භක පියවරේදී දානයෙන් කිසියම් මට්ටමකින් අපේ හිතේ ලෝභය අඩු කරගෙන මෛත්‍රී භාවනාවෙන් කිසියම් ප්‍රමාණයකින් අපේ හිතේ රාගය සහ ද්වේෂය අඩු කරගෙන ඒ වගේම සිල්වත් බවින් මේ කෙලෙස් කිසියම් ප්‍රමාණයකින් යටපත් කරගෙන එතනින් නොනවති බුදුහාඳුර අපට වඩාත්ම අවධාරණය කළේ හුදෙක් ලෝභයෙන් ද්වේෂයෙන් දුරු කරන්න විතරක් නෙවෙයි. ලෝභයෙන් ද්වේෂයෙන් කියන අකුසල විතරක දෙක දුරු කරලා අපට යටපත් කරලා මහා කල්ප 84,000ක් ආයුෂ තියෙන නේව සංඥා නා සංඥාතිනටවත් පත් වෙන්න පුළුවන්. පින්තුනි මේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවකදී අපි දක්ෂ වෙන්නට ඕන හොඳේ ලෝකානුවාදයෙන් දුරු වෙන්නටවත් නැත්නම් අපාය බයෙන් දුරු වෙන්නටවත් උදේ සුගතියට යාමට විතරක් නෙවෙයි අප විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕන විශේෂයෙන්ම අපි ලැජ්ජාවට පත් වෙන්නට ඕන අපේ හිතේ අවිද්‍යාව ඇති වෙන අවස්ථාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව කියන නීවරණය පැහැදිලි කරලා දීලා උදේ පංච නීවරණ යටපත් කිරීම විතරක් නෙවෙයි අවිද්‍යා නීවරණය සපුරා දුරු කරලා කාමරාගාදී භව දිට්ඨි ආදී මේ අනුසය ධර්ම සම්පූර්ණ යටපත් කළා සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහසන දර්ශනයක් ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ අපට මඟ හසර විවර කළ දුන්නේ. පින්නතුනි මෙහිදී විශේෂයෙන්ම මේ අවිද්‍යාව කියන කාරණයේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. මෙහිදී ඇත්තටම අපේ ජීවිතේ සිදුවන්නේ මොකද්ද කියන එක අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් තේරුම් ගන්නට ඕන. අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය 6. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ අභ්‍යන්තර ආයතන 6. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ සහ ධම්ම කියන මෙන්න මේ අරමුණු 6 කියන මේ අභ්‍යන්තර ආයතන 6 බාහිර අරමුණු 6 කියන මෙන්න මේ කරුණු 12 මතය අපේ ජීවිතයේ තියෙන්නේ මේක තවත් ධාතු 18ක් විදියට ඇස රූපේ චක්කු ධාතු ආදී වශයෙන් මේ 6 ගොඩවල් තුන් පාරකට විස්තර කරලා 18ක් විදියට ධාතු 18ක් විදියට දක්වනවා පින්නොතින් මෙතෙන්දී අපි දක්ෂ වෙන තෝන අවිද්‍යාවෙන් මිදෙන්න මොකක්ද අපේ ජීවිතය කියලා කියන්නේ පින්නොතනි ඇසල රූපයන් දකිනකොට ඇස කියන මේ කාරණය සතර මහා භූත රූප හා උපාදාය රූප ආශ්‍රයෙන් ආහාරයේ ප්‍රතිඵලයක් විදියට අතීත කර්මෙහි ප්‍රතිඵලයක් විදියට මේ ඇස නිර්මාණය වෙනවා ඒ ඇසට සාපේක්ෂව තවත් හේතුවල ප්‍රතිඵල විදියට අපේ රූපයකට මේ ඇස ආපදාගත වෙනකොට අපේ චක්කු විඥානයක් හටගන්නවා ඒ චක්කු විඥාණයෙන් මේ රූපය ගැන ඉතාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් ඇති වෙන්නේ ඇති වෙලේ චක්කු විඥානයේ නිරුද්ධ වීමත් එක්කම ඊට පස්සේ මනෝ ධාතුව විපාක මනෝ ධාතුව හටගන්නවා ඒ විපාක ධාතුවත් නිරුද්ධ වෙලා ඊට පස්සේ මනෝ විඥාන ධාතුව හටගන්නවා පින්නතුනේ මෙන්න මේ විපාක මනෝ විඥාන ධාතුවට එනකම්ම ඇස රූපය චක්කු විඥානය විපාක මනෝ ධාතුව විපාක මනෝ විඥාන ධාතුව ආදී වශයෙන් මේ හේතු ගානක් වර්තමානයේ අපට අත්දැකීමක් විදිහට ලැබෙනවා නමුත් මේ ලැබෙන වර්තමාන අත්දැකීම වැඩි වේලාවක් තියෙන්නේ නැහැ ඉතාම ශනික වේගහටගෙන නිරුද්ධ වෙනවා මේකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා මෙන්න මේ දුක්ඛ සත්‍ය අපේ පිරිසිඳ තේරුම් නොගත්තොත් ඒ නිරුද්ධ වෙච්ච රූපය මනසින් මෙනෙහි කරනකොට නව කර්ම විදියට මනසත් මනෝවිඥානයත් මනසත් ධර්මාලම්බනත් ආශ්‍රයෙන් මනෝවිඥානය හටගන්නවා මෙන්න මේ මනෝවිඥානය තුලින් තමයි අපට වර්තමාන ලෝකය අපි මේ අතීත අරමුණ පිළිබඳව විශ්වාසය කරන්නේ නමුත් අපේ තින අවිද්‍යාව නිසා මේ වර්තමානයේ ඔබ දැකගෙන ඉන්න රූපයේ දැස බලන විට අපට හිතෙන්නේ වර්තමානයේ දකින්නයි කියලා. නමුත් පින්නතුනි ඔබ මේ බණ කියන හාමුදුර දැස ඔබ බලාගෙන ඉන්නේත් ඒක තේරුම් ගන්නකොට අර මුල් අධ්‍යක්ෂණය ටික නිරුද්ධ වෙලා අපි මේක තේරුම් ගන්නේ ධර්මාලම්බනයක් විදියට ඒ අතීත අධ්‍යක්ෂණය පිළිබඳව සංඥා වේදනා දෙක මනෝවිඥාණයෙන් මෙනෙහි කිරීම වශයෙන් මනෝවිඥාන ධාතු වෙනොයි මේ අපි තේරුම් ගන්න. මෙන්න මේ යථාර්ථයේ තේරුම් නොගන්නකොට අපිට මොකද වෙන්නේ? අපේ මනෝවිඥාණය මේක තේරුම් ගත්තත් අපට අපේ අවිද්‍යාව නිසා රූපයක් බාහිර තියෙනවා, තමන්ගේ ඇස තියෙනවා, චක්කු විඥාණය තියෙනවා කියලා ඇස, රූපය, චක්කු විඥාණය අපේ ඇසුරු කරමින් ඉන්නේ. අර නිරුද්ධ වෙච්ච දේ සජීවී කරගෙන ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නිරුද්ධ බව නොදක්නා නිසා අපි ඒක සැබෑ කරගෙන ඉන්නේ. ඒ සැබෑ කරගෙන ඉනකොට අපට බාහිර ලෝකය නිර්මාණය වෙනවා. බාහිර ලෝකයක් ඇතයි කියලා අපි බාහිර ලෝකයේ නැවත අවධානය යොමු කරනකොටම ඒ දේ ගැන කෝහසාවක් ඇති වෙන්න පුළුවන්, නැත්නම් ගැටමක් ඇති වෙන්න පුළුවන්, නැත්නම් අපි සිහියෙන් ඉන්නවා මං ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියලා දෙකම දුරු කරගින් වශයෙන් ආමා උපේක්ෂාවෙන් ඉන්නවා කියලා ඉන්නවා. ඒ කුමක හිතියක් වෙනතුනි. ඇතැම් විට ඒක කුසල අරමුණක් විදිහට බාහිර මෙහෙ කරන්නත් පුළුවන්. ඒ මෙනෙහි කරක් වෙනතුනි අපි ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදිහට. අවිද්‍යා පාදකෝ මේ සංස්කාර හටගෙනයි මේ බාහිර ලෝකයට අපි උපේක්ෂාවෙන් හිටියත් වෙන්නේ. මෙන්න මෙවැනි තත්ත්වයක් මත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. උදෑසන ධර්ම දේශනා විදිහට පින්වතුන් ශ්‍රවණය කළා. අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. එදා බුදුරජාණන් වහන්සේ අනාථමිනික සිටුතුමාට නැත්නම් නකුල පිතුර දේශනා කරපු ශාසනය. ඒ තමයි බුදුහමන දේශනා කරන්නේ. ඔබ ඇස ඇසුරු කරන්න එපා, රූපය ඇසුරු කරන්න එපා, චක්කු විඥානය ඇසුරු කරන්න එපා කියලා. ඇස ඇසුරු කරන්න එපා, රූපය ඇසුරු කරන්න එපා, චක්කු විඥානය ඇසුරු කරන්න එපා කියලා සාමාන්‍ය කෙනෙකුට කියනකොට හිතෙන්නේ එහෙනම් ඇස් දෙක වහගෙන ඉන්න, රූප තියෙන දේවල් අයින් කරන්න, ඒ දැකපු රූපය මෙනෙහි කරන්න එපා කියලා තමයි කෙනෙකුට හිතෙන්නේ. නමුත් පින්නතුනි, ඇසෙන් රූප නොබල ඉන්නවත්, බාහිර රූප අයින් කරන්නවත් බුදුදහමේ කියලා නැහැ. බුදුහාඳුරු ඉතාම පැහැදිලිව දේශනා කරනවා ඉන්ද්‍රිය භවනා සූත්‍රය වැනි සූත්‍රවලදී. එදා පාරස්තරිය බ්‍රාහ්මණයගේ ශිෂ්‍යයා උත්තර මානවකයාට භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද ඇස සංවර කරගන්නේ කියන කාරණය. එතෙන්දී උන්වහන්සේ පැහැදිලි කරන්නේ රූප නොදකින නෙවෙයි, ඇස් දෙක අන්ධ වීම නෙවෙයි, රූපෙන් දුර වෙන කියලා කියන්නේ. රූපය ඇසුරු කරන්න එපා කියලා කියන්නේ අතීත කර්ම හැටියට ලැබෙන ඇස රූපේ චක්කු විඥානය දුරු කරන්න කියන එක නෙවෙයි. බුදුහාමුදුර ඇස ඇසුරු කරන්න කියලා එපා කියලා දේශනා කළේ ඒ නිරුද්ධ වෙච්ච ඇස අවිද්‍යා පාදකව නැවත ඇති දෙයක් හැටියට ගන්න ඇසයි දුරු කරන්න කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් බුදුහාමුදුර දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෙවෙයි කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ අපට මේ ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වශයෙන් මුලින් ලැබෙන අත්දැකීම, පිරිසිදු අත්දැකීම. ඒක දුරු කරන්න කියලා බුදුහාමුදුර නැහැ. ඒ මුල් අත්දැකීම සලකන්නේ විඥාන චර්යා විදියට ප්‍රകൃති ස්වභාවය. ඒක දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය දුරු කරන්නේ නෙවෙයි බුදුහාමුදුර අපට අනුශාසනා කළේ. බුදුහාමුදුර දේශනා කරන්නේ සමුදය සත්‍ය දුරු කරන්න. සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඒ හටගෙන නිරුද්ධ වෙච්ච ඇස ඇති දෙයක් හැටියට ඇසුරු කරන එකයි දුරු කරන්න කියලා කියන්නේ. ඒකට කියන්නේ සමුදය සත්‍ය කියලා. අන්නේ සමුදය සත්‍ය දුරු කරනකොට දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ අර මුලින් ලැබී ඡන්දකීම අහොත්වා සම්බුතං හොත්වාන වවසිත කියන විදිහට ඒක හටගෙන නිරුද්ධ වුණා කියලා දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දකින්න දක්ෂ වෙනකොට අපි බාහිර රූපයක් නැහැ කියලා කියන අපි ඉක්මන් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ නිරුද්ධ රූපය අපට ඕන නම් නැවත ඒක විවිධ වෙනත් ආකාරයකින් හරි අපට නැවත අපේ ඉන්ද්‍රිය වලට ආපදාගත කරගන්න පුළුවන්. ඒ නිසා බාහිර රූපයක් නැහැ කියලා නෙවෙයි කියන්නේ. ඒ වගේම බාහිර රූපයක් ඇත කියලා කියන්නේත් නැහැ. ඇත කිව්වොත් ඒ කණ රූපේ ඒ විදිහටම අපි ස්පර්ශ කරන්න පුළුවන් වෙනටත් ඕන. නමුත් එහෙම වෙන්නේත් නැහැ. නැවත ලැබෙන්නේ නැවත අලුත් හේතුඵල ධමක ප්‍රතිඵලයක් විදිහට ඊළඟ මොහොතේ ලැබෙන අත්දැකීමක්. මෙන්න මේ ඇත සහ නැත කියන අර්ථ දෙකම දුරු වෙන්නේ ඉමස්මින් සති දන් හෝති. මේ ඇති කල්ලි මේ තියෙනවා ඉමස්ස නිරෝධායි දන් නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය අවබෝධය ලැබීම සංඛ්‍යාත මේ පරිසම්පාදය හේතුඵල දහම සංඛ්‍යාත දර්ශනයෙන් උයි අපට මේ අවබෝධය ලැබෙන්නේ. අන්නේ සඳහා පින්නතුනි අපි වඩාත්ම අවධානය යොමු කරන්න ඕන. වඩාත්ම අපි ලැජ්ජාවට පත් වෙන්නට ඕන. හුදෙක් ලෝභ දේශ දෙක අපේ තිබීම මත විතරක් නෙවෙයි. ඒ ලෝභ දේශ දෙකටත් පාදක වෙන අවිද්‍යාවෙන් තමන් කොච්චර ඉන්නවාද කියන කාරණයෙන් දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. අපේ ගෞරවය, අභිමානය ආරක්ෂා වෙන්නේ හුදෙක් ලෝභ ද්වේෂ දෙක දුරු කිරීම විතරක් නෙවෙයි. ලෝභ ද්වේෂ දෙක අඩු කෙනෙක් විදිහට අපට කාලයක් බොහොම විරාගී උතුමෙක් වගේ වැඩ වෙන්නට පුළුවන්. නමුත් පින්නතන අවිද්‍යාව තියෙනකම් ඕනම වෙලාවක අර ලෝභ ද්වේෂ දෙක යටපත් වෙලා තියෙන විස්මතු වෙන්න පුළුවන්. අන්නේ විස්මතු නොවෙන විදිහට බුදුරජාණන් වහන්සේ අපට වඩාත් අවධානය යොමු කළේ මේ අවිද්‍යාව තියෙන අකුසල මූලයන්ගෙන් ප්‍රබලම අකුසල මූලයේ දුරු වෙන විදිහට අපට චින්තනය දර්ශනය දිනු කරගන්නටයි බුදුහාමුදුරුවෝ අපට මඟ පෙන්වන්නේ. මෙන්න මෙතෙන්දී පින්වතුනි, නිරතුරුවම අපේ ජීවිතයේ සිදුවන මේ අත්දැකීම් අපි තේරුම් ගන්නට ඕන. අපි එකතකින් බාහිර රූපයක් ඇතැයි කියලා කියනවා. ඇතැයි කියලා අපි ගන්නේ අර ලැබුණු අත්දැකීම ඒ විදිහටම තියෙනවා කියලා අපි හිතනවා. එතැන්මිට අපි අත්දැකීමක් නැහැ කියලා කියනවා. කිසිවක් නැහැ කියලා කියනවා. නැහැ කියලා කියන්නේ අපි නාස්තික දෘෂ්ටියට නැත කියන අන්තයේ පිටලා. මෙන්න මේ දෙකම පින්නතුනි අපි දුර වෙන්නට ඕන. ඒ දෙකම දුර වෙන්න නම් අපි තේරුම් ගන්නට ඕන මේ ඇස කියන්නේ හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ ඇසේ ස්වභාවයට අනුවයි රූපේ නිර්මාණය වෙන්නේ. ඒ රූපය කියන එකත් Tamanටත් ඒ මොහොතේ මොහොත වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි දකින රූපය අපේ ලෝකයේ කිසියම් විදිහක් අත්දැකීමක් ලැබුණට ඒක වෙනත් කෙනෙකුට අත්දැකීම වෙනස් අත්දැකීමක් වෙන්න පුළුවන්. පින්නොතුනි, මෙන්න මේ තත්ත්වය මත අපි ඇත්තටම තේරුම් ගන්න අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. මේ ඇස, රූපය, චක්කු විඥාන ආදී මේ කරුණු මේ සියලුම දේවල් හැම මොහොතෙම පෙරපස නොවි හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන අවස්ථාවේදී රූපය ඉතාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. රූපයට පින්නොතුනි වර්තමාන මොහොතේ රූපයට ළඟා වෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. අපි හැම මොහොතෙම ජීවත් වෙන්නේ මනස සහ ධර්මාලම්බන කියන මෙන්න මේ ආයතන ඔස්සේ මනෝ විඥාණයෙන් අපි ජීවත් වෙන්නේ. අපි රූපයක් ඇසුරු කරනවා කියලා හේතුවට, අපි බාහිර රූපයක් භෞතික රූපයක් පාවිච්චි කරනවා කියලා හේතුවට, අපි ආහාර පාන අනුභව කරනවා කියලා හේතුවට, මේ සුවඳක් අත්විඳිනවා කියලා හේතුවට මේ සියල්ලක්ම පින්නතුනේ බුදුහාඳුරේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. මේ ආයතන වලින් පුළුවන්කම තියෙන්නේ අභිනිපාත මාත්‍රයක් පමණයි කියලා. ඒක අරමුණට සම්බන්ධ වීමේ මූලික අවස්ථාව විතරයි වෙන්නේ. මේ පංච විඥානයන්ගෙන් පින්නතුනි කිසිම දෙයක් න පටිජානාති කියලා කියනවා. නියම විදියට හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. මේ සියල්ලක්ම හඳුනාගන්නේ චක්කු විඥාන ආදී පංච විඥානයන්ගෙන් නෙවෙයි, අපි හඳුනාගන්නේ මනෝ විඥානයෙන්. මනෝ විඥානයෙන් හඳුනා ගන්න විතරක් නෙවෙයි පින්නතුනි, යමක් මනෝ විඥානයෙන් අපි හඳුනා ගන්නකොට ඇස් කන සාදී රූපයක් පිළිබඳ අත්දැකීම අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපේ තියෙන විද්‍යාව නිසා ඒ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච රූපය නැවත මෙනෙහි කරලා ඒ ගැන අපි අභිනන්දති සතුට වෙනවා, අභිවදති ගුණ කියනවා, අජ්ජෝ සායිතිට්ඨති ඒ තුන අපි දැසගෙන ඉන්නවා. එතෙන් මෙතන අපි උපේක්ෂාව කියලා හිතාගෙන ඉන්නවා. ඒක හිතන්නේ බාහිර ඇති දෙයක මා උපේක්ෂාවට පත් වෙනවා කියන කාරණය. මෙන්න මේ තත්වයෙන් මේ අවිද්‍යාවෙන් මිදෙන්න නම් අපට ප්‍රධාන වශයෙන් ඇති වෙන ඕන දර්ශනය තමයි අපි ඇස් කන ආසාදී කුමන ඉන්ද්‍රියයෙන් ලැබුණු අත්දැකීමක් වුණත් අපි ඒක මෙනෙහි කරනකොට, අපි ඒක තේරුම් ගන්නකොට, අපි ඒක මෙනෙහි කරන්නේ තේරුම් ගන්නේ අර නිරුද්ධ වෙච්ච අත්දැකීම මනෝ විඥානය කියන එක තේරුම් ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අත්දැකීම තේරුම් ගන්න මේ පැත්තේ පුද්ගලෙක් ඉඳගෙන තේරුම් ගන්නව නෙවෙයි, මේ තේරුම් ගැනීමමයි තමන්ගේ සමස්ත ජීවිතය එයත් ස්කන්ධ පංචකයක් කියන එක තේරුම් ගන්නට ඕන. ඒ ස්කන්ධ පංචකයක් මේ මොහොතේ හේතු නිසා හටගෙන ඒ හේතු නිසාම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දකින්නට ඕන. මේ හට ගන්න අත්දැකීම අවිද්‍යා පාදක වනන් හටගන්නේ. ඒක පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා අපි ඒ තුල ජීවත් වෙන රූපය ඇති දෙයක් හැටියට පනවාගෙන යම් අවස්ථාවක අපි දැක්කොත් මේක මේ නිරුද්ධ වෙච්ච අත්දැකීමක් කියලා අපි දැන් මේ ස්පර්ශ කරන්නේ, අපි දන්නවා මේක අපි දැන් මේ සම්බන්ධ වෙන්නේ මනෝ විඥාණයෙන් කියලා එතෙන්දී අපේ රූපයෙන් නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට දකින්න දැක්ස වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ රූපයෙන් එන දුක් ටිකෙන් තමයි නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තමන් මනස පැත්තෙන් මනස තුලවත් ඔහු නිමිති වශයෙන් කිසිවක් දන්නේ නැහැ, අනිමිත්ත වශයෙන් දකිනවා. ඒ වගේම මේ සියලුම දේවල් ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය සියල්ලක්ම පෙරපස නොවි හේතු ඇති කල්ලි මේ මොහොතේ හටගෙන අතීතයෙන් වර්තමානයට නොයන, වර්තමානයෙන් අනාගතය කරා නොයන, වර්තමානයේම හේතුඵල ධර්මයට හටගන්නා වූ නිරුද්ධ වෙන අධ්‍යක්ීමක් කියලා දැක ගන්න අපි ශුන්‍යෝ ලෝකෝ අවිපස්සෝ කියපු විදියට මේ ලෝකය ශූන්‍ය දෙයක් විදියට දකින්න දැස් වෙනවා. ශූන්‍ය කියන්නේ නැහැ කියන එක නෙවෙයි, නැත කියන එක නෙවෙයි, බුදුදහමෙහි නාස්තිකවාදයකට නෙවෙයි යන්නේ. හේතු ඇති කල්ලි හට ගන්නවා, හේතු නිරුද්ධ වීම නැති වෙනවා, නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකේ හට ගැනීම සමුදය දකින කෙනා ඇත කියන අන්තයෙන් නැත කියන අන්තයෙන් දුර වෙනවා. ඒ ඇතිවන ස්කන්ධ පංචකය හේතු නිරුද්ධ වීමෙන් නැති වෙනවා කියලා දකින කෙනා ඇත කියන අන්තයෙන් සාසතන්තයෙන් දුර වෙනවා කියලා. මෙන්න මේක තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය සමගම අපි ටිකෙන් ටික ධර්මයෙන් ඉදිරියට යනකොට අපේ හිතට ලෝභයක් ද්වේෂයක් ඇති වෙනකොට විතරක් නෙමෙයි පිළැජ්ජාවටපත් වෙන්නේ. ඉන්ද්‍රිය බහනා සූත්‍රයේ දැක්වෙනවා යම්කි ශ්‍රාවකෙක් සේක බවට පැමිණෙච්ච ශ්‍රාවකයෙක් වුණත් ඒ ශ්‍රාවකයා යම්කි රූපයක් ගැන ප්‍රිය විදියට මෙනෙහි කරනවා නම් අප්‍රිය විදියට මෙනෙහි කරනවා නම් ඒ වගේම මනාපමනාප විදියට මෙනෙහි කරනවා නම් ඇසට දකින් රූපයක් මනාප දෙයක් විදියට මෙනෙහි කරනවා නම් අමනාප විදියට මෙනෙහි කරනවා නම් මනාපමනාප දෙකම සහිත විදියට මෙනෙහි කරනවා නම් මේ දෙකම වෙන්නේ පින්නතින අවිද්‍යාවෙන්. ඇයි ඒ? අපි බාහිරට නැඹුරු වෙන්නේ, බාහිරට අවධානය යොමු කරන්නේ ඇති දෙයක් හැටියට නම් අපි මේ අවිද්‍යාවෙන් ඉන්නේ. ඇයි ඒ? හරියට ඉතාම සරල නිදසුනක් කියලා කිව්වොතින් අපි කෑම පිඟානකට කෑම ටිකක් දාගෙන කෑම කනකොට පින්නතුනි අපේ දිවට ලැබෙන රසය ගැන අපි හිතන්නේ දැන් මේ මොහොතේ රස ලැබෙන්නේ මේ පිඟානේ ලස්සනට තියෙන කෑම කියලා. අන්නේ වගේම තමයි අපි මේ ඉස්සරහා පේන රූපයේ දිහා ලස්සන රූපයක් කියලා බලන් රස විඳින්නේ. අපි අත් විඳින්නේ කුමක්ද? මේ නිරුද්ධ වෙච්ච රූපයක් මනසින් අත්විඳින අවස්ථාව. අපි ගන්න කෑම පිඟානේ කෑම ටික රසයි කියලා අපි භුක්ති විඳිනකොට පිඟාන දිහා බලාගෙන පිඟානේ කෑමේ රස විඳින්න කියලා හිතුවට අපි එහෙම හොත රස විඳින්නේ දිවේ තියෙන ආහාරවලින්. අන්නේ වගේ පින්නතුනි අපි මේ ලෝකයක් දිහා බලලා අත්විඳින්නේ මොකද්ද? තමන්ගේම මනසයි මේ අත්විඳින්නේ. බාහිර දේකට ආසා කරනවා කියලා කියන්නේ අපේම සිතිවිලි වලට අපි ආසා කිරීම. බාහිර දෙයකට ද්වේෂ කරනවායි කියලා කියන්නේ, බාහිර කෙනෙක් එක්ක අමනාපයි කියලා කියන්නේ අපේම සිතිවිලිත් එක්ක ධර්මාලම්බන වලට තියෙන අමනාපය ගැටුම. අපි යම්කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවායි කියලා කියන්නේ, යම්කිසි කෙනෙක්ගෙන් පලි ගන්නවා කියලා කියන්නේ, යම්කිසි කෙනෙකුට පාඩමක් ඉගෙනුවා කියලා කියන්නේ. මේ ඔක්කොම කළේ තියෙන කාටද? අපි බාහිර කෙනෙක් කියලා හිතුවට අපේම සිතටයි අපේම සිතිවිලි වලටයි පින්නතුනේ අපි මේ ද්වේෂ කළ තියෙන්නේ, රාගය ඇති කළ තියෙන්නේ, අමනාප ඇති කරගෙන තියෙන්නේ, මාන්න ඇති කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපයක් නිර්මාණය වෙන හැම මොහොතෙම අපි ඒ බාහිර රූපයට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඇතැම් අවස්ථාවලදී අපි මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඒ තියෙන අවිද්‍යාව මතමයි. ඒ විතරක් නෙවෙයි, අපි කරපු පින්කමක් ගැන හිතලා පුණ්‍යාවි සංඛාර සිද්ධ කරගන්න පුළුවන්. ඒ පින්කම සිහි කරලා නමුත් ආරි ශ්‍රාවකෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ මිශ්‍රිත ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයන් විදියට අපි දක්ෂ වෙනට ඕන. පින්කමක් ගැන මෙහි කරන අවස්ථාවේ වුණත් අපි ගැඹුරට යනකොට මේ මොහොතේ සිහි කරන්නේ මගේම චිත්තචෛතසික දෙකක් නේද කියන එක හිතන්නට අපි දක්ෂ වෙනට ඕන. මෙන්න මේ දෙක පින්නතුනේ මේ ආරි ශ්‍රාවකයා කිසියම් අවස්ථාවක බාහිර රූපයක් තමන්ට ඇතේ කියලා පේන හැම අවස්ථාවකදීම ඔහු මොකක්ද ඇති වෙන්නේ? අට්ටි යති හරායති jigucchati කියලා කියනවා. අට්ටි අයිය හරායිය jigucchayya කියලා කියනවා. ඔහු ඒ තුලින් පිළිකුලට ලැජ්ජාවට අප්‍රසාදයට පත් වෙනවා. බලන්න පින්නතුනි, සාමාන්‍යයෙන් තමන් කායික වරදක් කරද්දී, වචනෙන් වැරදි වචනයක් කියද්දී, බොරුවක් කියලමක් හිස් වචනයක් පරුස වචනයක් කියද්දී, ප්‍රාණඝාතයක් සොරකමක් කාම මිත්‍යාචාරයක් කිරීමෙන් ලැජ්ජාවට බියට පත්වෙච්ච මේ ශ්‍රාවකයා දැන් මේ කොතනද ඉන්නේ? දැන් ඉන්නේ බාහිර රූපයක් දැක්කොත් තමන් ලැජ්ජාවට පත් වෙනවා. අනේ මා සරණ ගිය බුදුහාඳුරු මේ දේශනා කරේ මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන්න නේද මට? ආරි ශ්‍රාවකයන් කාලය ගත කරේ මේ අවිද්‍යාවෙන් දුර වෙලා නේද කියලා තමන් ඉන්න අවිද්‍යාව ගැන හිතනකොට තමන්ට ලොකු ලැජ්ජාවක් හටගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ සංසාර ගැන බියක් හටගන්නවා. මේ රූපෙට නැඹුරුනොතින් මේ මොහොතේ සංවරව හිටියත් ඕන වෙලාවක මේ බාහිර රූපය ඔස්සේ ගිහිල්ලා සතර අපායට වැටෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නව නේද කියලා තමා දැඩිසේ ලැජ්ජාවට පිළිගුණටපත් වෙනවා. තින්නතුනි, මෙන්න මෙතනින් තමයි බුදුරජාණන් වහන්සේ අපට සැබෑ ලෙසම ලැජ්ජාව පිළිකුල බාහිර දෙයක ඇති කරගන්න කියලා දේශනා කළේ. ආරි ශ්‍රාවකේ නිතරම උත්සාහ කරන්නේ, විශේෂයෙන් ශ්‍රුතවත් ශ්‍රාවකෙක් විදිහට උත්සාහ කරන්නේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා උපරිම කැපවීම කරන්නේ. රූපං අත්තසෝ සමුනපස්සති රූපවන්තං වා අත්තානම් අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානම් ආදී වශයෙන් මේ රූපාදිස්සන්ධ පංචකයට හතර ආකාරයෙන් විෂ්‍යාකාර සක්කාය දිට්ඨියක් ඇතිවන ආකාරය ගැන ඉතාම අවධානයෙන් ඉන්නේ. රූපයන් දැකපු වෙලාවේදී සත්‍යය දැක්කහම රූපය ආත්ම වශයෙන් ගන්නෑ. රූපවන්තං වා අත්තානම් ආත්මීය රූප සහිත දෙයක් කියලා හිතන්නේ නැහැ. අත්තනිවා රූපං ආත්මය තුළ රූපේ මැසගෙන තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ වගේම රූපස්මින් වාත්තානං රූපය තුළ ආත්මයක් හිතන් බැසගෙන තියෙනවා කියලා හිතන්නේත් නැහැ. මෙන්න මේ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියන නිස්කන්ධ පංචකය ගැනම ඉතාම අවධානයෙන් නුවණින් බලන කෙනෙක් බවටපත් වෙනවා. ඔව් හැම වෙලේම උත්සාහ කරන්නේ අවිද්‍යාව දුර වෙන ආකාරය දර්ශනයක් සඳහා. එහි ප්‍රතිඵල විදියට ටිකෙන් ටික අපට සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේ මාවතේ ඉදිරියට යන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කාම රාග සහ පටිග කියන මෙන්න මේ සංයෝජන ධර්ම දෙක අනුසය වශයෙන්ම දුර වෙන විදියට ඔහු තව තවත් මේ රෝපාදී ස්කන්ධ පංචකය ඇස කන ආදී මේ ආයතන හටගෙන නිරුද්ධ වෙනවා කියන එක යලි යලිත් ඔහු දකින දක්ෂ වෙනවා. දකින්න දකින්න හොට විශේෂයෙන්ම රූපයේ පිරිසිඳ දකින්නට අවස්ථාව තියෙනවා. සතර මහා භූත රූපේ නිසා හටගත්තු ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට හටගත්තු මේ රූපේ හටගෙන නිරුද්ධ වෙනවා. හේතු ඇති කල්ලේ සතර මහා භූත රූප නිසා හටගත්තු දේ මේකෙන් නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. ඒ විතරක් නෙවෙයි, ඒ අතීත ස්කන්ධ පංචකයේ මැටි වෙන නිරුද්ධ වෙන අතර මේ මොහොතේ හට ගන්නා ස්කන්ධ පංචකය නැත්තම් පංචවන ස්කන්ධ පංචකය හටගන්නේ අවිද්‍යාව නිසා නේද කියන එක එයත් දකින්නට දක්ෂ වෙනවා. ඒ දකින්න දකින්න පින්නතුනි මේ තැනැත්තා මේ ධර්ම මාර්ගය ඉදිරියට යනවා. ඔහුට දහමින් බැහැරින්න හැම මොහොතක්ම ඔහු ලැජ්ජාවට පත් වෙන අවස්ථාවකට පත් වෙනවා. ඊට හේතුව ඔහු දැන් සතිය දිනු කරමින් යන්නේ. සම්මා දිට්ඨිය පෙරටුකට ගත්තෝ සම්මා සතියයි දැන් මේ ඔහු පුහුණු කරන්නේ. ඔහු එකාතකින් සාමාන්‍ය ලෞකික සම්මා සතියෙන් පටන් ගත්තු මේ තැනැත්තා සම්මා දිට්ඨියෙන් පටන් ගත්තු කෙනා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් ඉදිරියට යනකොට ටිකෙන් ටික අපට හැකියාව ලැබෙනවා සේක වූ සම්මා සතිය දිනු කරන්නට. සේක පුද්ගලයෙක් ලෙස ඉදිරියට යන්නට අපට මේ හේතුවක් වෙනවා, ශක්තියක් වෙනවා. පින්නතුනි, මෙහිදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සෝතාපන්න ශ්‍රාවකයන්ට දේශනා කළේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න විතරක් නෙවෙයි, තවත් ඉදිරියට ගිහිල්ලා ප්‍රවිවේකයේ වැඩමින් ධ්‍යාන වැඩමින් ඊතුරු සංයෝජන දුරු කරගන්න දේශනා කළේ. විශේෂයෙන්ම ගිහි ශ්‍රාවකයන් විදියට උපරිම පරමදර්ශී විදියට සලකන්නේ අනාගාමී උතුමන් චිත්ත ගෘහපතියා, හත්තාලවක, නන්ද මාතා, කුජුත්තරා වැනි ඒ උතුම් ශ්‍රාවකයන්ගේ මඟ අනුගමනය කරන් දේශනා කළා. අනාගාමී මට්ටම කරාම කාමරාග පටික සංයෝජන සපුරාම අනුසේවසින දුරකරන්නට බුදුහාඳුර අපට මේ ධර්ම දේශනා තුළ අප්‍රමාදීව හැසිරෙන්නට අනුශාසනා කළා. එපමණක් නෙවෙයි පින්නතුනි, එක්තරා අවස්ථාවක එක්තරා ශ්‍රාවකෙක් අනාගාමී වෙලා හිටපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මම අදහස් කරගෙන ඉන්නේ සුද්ධාවාසික බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඊතුරු සංයෝජන ප්‍රහිණ කරන්න කියලා. බුදුහාමර මේ ජනුශාසනා කරන්නේ අසුචිය අපිරිසිදු දේ සල්පයක් ගත්තත් ඒක පිළිකුල් සහගතයි. අන්නේ වගේ මා භවයේ මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ. අනාගාමී ශ්‍රාවකිනා දේශනා කරන්නේ අප්‍රමාදීව මේ ගුණධම් වල තව තවත් හැසිරෙන කියලා. විශේෂයෙන් වික්ෂුණ මහත්මයා හැටියට අපට අනුශාසනා කළේ ඒ සරියුත් මොගලන් ආදී නික්ලේසී මහරහතන් වහන්සේලා අනුගමනය කරන්නටයි. ඒ සඳහා පින්තුනි අනාගාමී ශ්‍රාවකිනා දේශනා කරන්නේ ඊතුරු සංයෝජන රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියන මෙන්න මේ සංයෝජන ධර්මත් පින්තුනි සපුරාම දුරු කරන්නට අනුසේවසින දුරු කරලා හැකිතාක් ඉක්මනින් අවිද්‍යාවෙන් සදහටම නිදහස් වෙනටයි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වීම සිදු කළේ. අවිද්‍යාව පින්නතුනි අකුසල මූලයන් අතරින් ඊටම ප්‍රබලම අකුසල මූලෙ විදිහට සඳහන් කරනවා. ඒ අවිද්‍යාව දුරු කර පමණට අපට ලෝභ ආදී සෙසු අකුසල දහමොත් එපමණට දුර වෙනවා. ඉතින් මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලබාගත් අවස්ථාවේදී ඒකාන්තයෙන් පින්නතුනි අපි සිල්වත්ව පංචශීලය ආරක්ෂා කරමින් හැකිතාක් දුරට ලැජ්ජාව සහ බිය ඇති කරගෙන අකුසලයට හැකිතාක් බිය සහ ලැජ්ජාව ඇති කර ගන්නට ඕන. ඒකාන්තයෙන් බාහිර සමාජයෙන් එන ප්‍රසාදය, අනිත් අතින් දෙවියන් ඇතම් සත්‍යයන් වැනි සිත් ගැන බලන්න පුළුවන් බාහිරෙන් එන අපවාද අප කීර්තිවලින් නිදහස් වෙනටත්, අනිත් අතින් අත්තානුවාද බය අත්තානුවාද විදිහට තමන්ට ඇතිවන තමන් යතින් මේ වගේ වැරදි වෙනවා කියලා ආත්ම දෝෂාරෝපණය නිදහස් වෙනටත් අපි උත්සාහ ගන්නට ඕන. පින්නතුනි නිතර නිතරම තමන්ගේ සිත ගැන සැලකිලිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවදී අපට දේශනා කළේ සරාගං මා චිත්තං සරාගං චිත්තංති පජානාති. රාග සහිත සිතක් තියෙනකොට රාග සහිත සිතක් කියන එක දැනගන්නට ඕන. සදෝසං මා චිත්තං සදෝසං චිත්තංති පජානාති. දෝෂ සහිත සිතක් කියනකොට ඒ දෝෂ සහිත සිතක් ද්වේෂ සහිත සිතක් දැන් මට තියෙන්නේ කියලා දැනගන්නට ඕන. සමෝහං මා චිත්තං සමෝහං චිත්තංති පජානාති. මෝහ සහිත සිතක් අවස්ථාවේදී ඒක දැනගන්නට ඕන. අසමාහිතං මා චිත්තං මේ ආදි වශයෙන් අසමාහිත සිතක් තියෙනකොට වික්කිට්තං මා චිත්තං විසිරුණු සිතක් තියෙනකොට මේ ආදි හැම වෙලාවකදීම අපි තමන්ගේ සිත ගැන ඉතාම ආදරයෙන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන්නට ඕන. අපිට මේ ජීවිතයේ තියෙන වටිනාම දේ මේ අපි පරිහරණය කරන භෞතික දේවල් නෙමෙයි පින්නතුනි. අපේ ජීවිතයේ සතුට සපුරාම තීරණය කරන ප්‍රධානම සාධකය වන්නේ අපේ හිතයි. ඒ හිත නිකන් තිබුණට අපි හිතට ආදරය කළා වෙන්නේ නැහැ. ඒ හිතට හිතවත් තමයි ඇති කරගන්න නම් හිතට ආදරය කරන නම් ඒ හිතට අපි ධර්මඥාන එකතු කරන්නට ඕන. ඒ හිතට අපි සම්මා දිට්ඨිය එකතු කරන්නට ඕන. ඒ හිතට අපි සතිය එකතු කරන්නට ඕන. මයින්ඩ්ෆුල්නස් එක. මයින්ඩ්ෆුල්නස් කියන්නේ අවයනස් එකෙන් ෆුල් කරගන්නට ඕන අපි මයින්ඩ් එක. ඒ නිසා අවධානය සැලකිල්ල අපේ හිතට එකතු කරගත්තොත් තමයි සතිමත් බව ඇති කරගත්තොත් තමයි අපි ඇත්තටම අපේ ජීවිතයට අපි ආදරය කරා වෙන්නේ, ජීවිතයට අපි වටිනාකමක් දුන්නා වෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨාන තුල වාසය කරන දක්ෂනෝතින් අපි වාසය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ භූමියේ බුදුරජාණන් වහන්සේගේ ඉඩමේ. අන්‍ය අවස්ථාවෙදී අපිට බාහිරින් කිසිදු කෙනෙකුට අපට දුක දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවනයේ බුදු කුටියේ බුදුහාඳුරන්ගේ වපසරියෙහි ඒ කුඹුරෙහි අපි වාසය කරන්නේ. යම් කිසි අවස්ථාවක අපි සිහියෙන් මිදුණා නම් මේ ඇසට පේන රූපය, කනට අහන ශබ්දය බාහිර ඇති දෙයක් කියලා අපි බාහිරට නැඹුරුනොතින් අපි ඉන්නේ අවිද්‍යාව මත, අපි ඉන්නේ සතිපට්ඨානෙන් බැහැරව. ඒ වෙලාවේ අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සෙවණේ නෙවෙයි, ඒ වෙලාවේ අපි ඉන්නේ මායාවේ ඉඳමේ. මායාට ඕන දෙයක් කරන්නට පුළුවන්. පින්නතුනි, මෙන්න මේ තුලින් තමයි අපි ජරා මරණ ආදී දුක් වලට පත් වෙන්නේ. අපි අසුරු කරන දේවල් කැඩෙනව බිඳෙනකොට ප්‍රිය විප්‍රයෝගයන්ගෙන් දුකට පත් වෙන්නේ ඒ බාහිර දේ වෙන්ුණු නිසා නෙවෙයි. අපි ඒ දුකට පත් වෙන්නේ ඒ බාහිර දේ, භෞතික දේ, බාහිර ලෝකයෙන් ඇති දෙයක් හැටියට ගැනීම නිසා අපට ඒ දුක් එක හටගන්නේ. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන නම් අපි කළ යුත්තේ මොකද්ද? ජාතිය දුරු කරන්නට ඕන. ජාතිය කියන්නේ බොහෝ විට ඉපදීම දුරු කිරීම කියලා සමහර කෙනෙකුට හිතෙන්නේ. නමුත් පින්වත්නි, ජාතිපත්‍ය ජරා මරණම් කියලා කියන්නේ ජරා මරණ දුක් ටික එන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. ජරා මරණ දුක් ටික එන්නේ මහලු වීම දුක, මරණ දුක, ප්‍රිය විප්‍රයෝගයේ දුක එන්නේ ජාතියට කලින්. භවපත්‍ය ජාතියේ ජාතිපත්‍ය ජරා මරණම් කියලා කියන්නේ. දැන් අද අපි හිතන්නේ ඉපදුනොතින් තමයි මේ දුක් එකේ ඉන්නේ කියලා. එහෙම විග්‍රහයකුත් දැක්වෙනවා. නමුත් පින්නතුනේ ගැඹුරට ගියාම අපි බලනකොට භවය නිසා, බාහිර ලෝකයක් ඇතැයි කියලා අපි අවිද්‍යාවෙන් ගන්න ලෝකය නිසා අපි ඇස් දෙක පියාගත්තා. බාහිර ලෝකයක් ඇතැයි කියලා මේ හිතාගෙන ඉන්න අවිද්‍යාව නිසා තමයි ජාතියක් හටගන්නේ. ජාතිය කියන්නේ මිනිසෙකුට මනස් ස්වභාවය සඳහා තියෙන ස්වභාවය. ගන්ධබ්බානං ගන්ධප්පත්තාය, මනුසානං මනුසත්තාය, දේවානං දේවත්තාය විදියට සඳහන් කරන්නේ. ගන්ධර්ව, දේව, මනුසාදී වශයෙන් අපි ඒ ඒ තලවල හිතාගෙන ඉන්න මානසිකත්වය බාහිර ලෝකයක් ඇතැයි කියලා ගන්නා වූ මෙන්න මේ අස්කන්නාසාදී ආයතන හට ගැනීම, ඇසේ හට ගැනීම තමයි ජාතිය හට ගැනීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඇසෙන් අත්දැකීමක් ලැබීම නෙවෙයි, ඒ අත්දැකීම ලැබීම රහතන් වහන්සේට සිද්ධ වෙනවා. ඒ ඇසරගත් රූපය ඇති දෙයක් හැටියට, ඒ ඇසෙන් ලැබපු රූපය මෙනෙහි කරන මොහොතේ ඒ නිරුද්ධ වෙච්ච ඇස ඇතැයි කියලා ගන්න අවස්ථාවයි ඉපදීම කියලා කියන්නේ. අන්නේ ඉපදීමෙන් නිදහස් වුණා නම් ඒ ඇසර දකින රූපය, ඇසෙන් දැකපු රූපය ඔස්සේ සමාලවන අත්දැකීම මේ මොහොතේ නිරුද්ධ වෙච්ච අත්දැකීමක්, මේ මොහොතේ තමන් මනායතනෙන් ධර්මායතනයක් විදියට මනෝවිඥාණයෙන් තේරුම් ගත්තා කියලා දැනගත්තොත් අපි එදාට අපි ඇස ඉපදීම නැමැති අවිද්‍යාවෙන් දුර වෙලා, ඒ වෙලාවේ අපි ස්පර්ශ නිරෝධය නුවණින් දකින්න එන්නේ. ඒ නිරුද්ධ වෙච්ච ඇස මේ මොහොතේ මනායතනෙන් දකින්න දෙයක් හැටියට, ඒ දකින දේ අනාත්ම ස්වභාවයක් විදියට, ඒ දකින අත්දැකීමත් පෙරපසුන විහටගෙන එතනම නිරුද්ධ වෙන අත්දැකීමක් විදියට අපි දකින්න දක්ෂ වෙනවා. මේ දකින පමණට පින්නතුනි අපි බාහිර ලෝකෙන් නිදහස් වෙනවා, අවිද්‍යාවෙන් නිදහස් වීම වශයෙන්. ඒ නිසා අපි සාමාන්‍ය කායික වාසික වැරදි වලින් ලැජ්ජාවට බියටපත් වීමෙන් නොනවති. අපි කාමච්ඡන්ද ආදී පංච නීවරණයන් දුරු කිරීමෙන් අපි ලැජ්ජාමය දෙක ඒ සඳහා ඇති කරගෙන, ඒ විතරක් නෙවෙයි ඒ කාමච්ඡන්ද ආදී නීවරණ වලට ලැජ්ජාව සාමී ඇති කරගන්න විතරක් නෙවෙයි, අපි විශේෂයෙන්ම අවිද්‍යාවෙන් චක්කුසල මූලයටයි අපි ලැජ්ජා වෙන්නට ඕන. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, යම් කිසි සිද්ධියක් මතක් වෙනකොට, ඒ මතක් වෙන දේ ඇති දෙයක් හැටියට ගන්නව නම් ඒ ගන්න හැම වෙලාවෙම මා අවිද්‍යාවෙන් ඉන්නේ නේද? ඒ වෙලාවෙම මා දුක තුල නේද ඉන්නේ? දුක ස්පර්ශ කරමින් නේද ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්, සද්ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන්, ආර්ය සංඝරත්නයේ කෙරෙහි අපරිමිත භක්තියකින් මේ අවිද්‍යාවෙන් දුරු වීම සඳහා අප්‍රමාදීව කටයුතු කරනවා. ඉතින් ඒ සඳහා අපට පුළුවන්කම තියෙන්නේ මේ හිරි සහ උත්තප්ප නැත්තම් පාපයට අකුසලයට තියෙන ලැජ්ජාව සහ බිය කියන මේ කරුණු දෙක ආර්ය ධනයන් විදියට ශ්‍රද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප, සුත, ත්‍යාග සහ ප්‍රඥා කියන මෙන්න මේ සෙසු ආර්ය ධනයන් සමග මිශ්‍රව ගිය උතුම් ධනයක් ලෙස ආර්යයන් වහන්සේලා පරිහරණය කරපු ධනයක් ලෙස මේ හිරි සහ ඔත්තප්ප කියන ගුණාංග දෙක, කුසල සිතිවිලි දෙක, සෝවන චෛතසික දෙක අපි අරහත් භාවයේ දක්වාම දිනු කළ යුතු, ඇති කරගත යුතු, අපට උපකාරවත් බව ඇති කරගත යුතු කාරණා දෙකක් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි, ඔබත් මා ජීවත් වෙන මේ ඊටාම දුර්ලභ දුස්තර අවස්ථාවේ අපේ ජීවිතේ ලබා දෙ හැකි උපරිම වටිනාකම ධර්ම ශ්‍රවණය කරලා මේ ඇති කරගන්නා උතුම් අවබෝධය නුවණින් ධර්මයේ දැකීම, නුවණින් ලෝකයේ දැස බැලීම. ඉතින් මේ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට අද අප මේ සාකච්ඡා කළ දේව ධර්ම ජාතකයෙන් අපි ගන්න උදාහරණයක්. ඒ වගේම සතර ක්ලේශ ධර්ම වලින් මිදලා, ඒ වගේම සතර අගතියෙන් දුර වෙලා, අපාය මුඛ වලින් නිදහස් වෙලා, පංච නීවරණයන් හැකිතාක් දුරු කරමින් සක්කාය දිට්ඨිය ආදී මේ සංයෝජන ධර්ම දුරු කරමින් කාමරාග බවරාගයන්ගෙන් සපුරා නිදහස් වෙලා කාම භූමියේ ඉක්මවලා, ඒ විතරක් නෙවෙයි අවිද්‍යා නීවරණය දුරු කරලා සම්පූර්ණයෙන්ම අපි සංසාර චක්‍රයෙන් නිදහස් වන්නටත් මේ හිරි ඔත්තප්පේට අදාළව ශ්‍රවණය කරපු මේ ධර්මය අපි උපයෝගී කරගනිමු. ඒ සඳහා ප්‍රමාදීව ගුණධම් වඩමින්, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝමනසිකාරය ඇති කරගෙන හැකිතාක් දුරට සමත විදර්ශනා භාවනාව යෙදෙමු. ඒ සඳහා සතර සතිපට්ඨානය පිළිසරණක් කරගනිමු. අපේ ජීවිතයට ආදර්ශයක්, ආශිර්වාදයක් කරගනිමු. ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ අපි තාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්, ඒ උතුම් සද්ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් මේ ශ්‍රවණය කළා උතුම් ධර්මය ආනිසංසයෙන් ඔබ අප නමින් මිය ගිය යම් තාඥාතීන් පින් බලාපොරොත්තුවකින් සිරිත් නම්, ඒ වගේම සසරගත ජීවිතයේදී අපට දෙමව්පියාදී ඥාතීන් වෙලා අපෙන් සමුගත් වූ, අපට උදව් උපකාර කරපු යම් තාක් සත්‍යයන් මේ විශ්වයේ කොතන හෝ වෙත්නම් ඒ හැම දෙනාම, ඒ වගේම උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කරපු සීලමය, වන්දනාමය, බුද්ධ පූජාමය ආදී වශයෙන්, භාවනාමය වශයෙන් මේ සීල කුසල ධර්මයන් මේ විශ්වයේ පින් බලාපොරොත්තු වෙන සිටින සීල සත්‍යෝද මේ පින දැක සතුට සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන කතුමෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු, සාදු, සාදු. රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මෙහි ජනිත කරගත් කව පුණ්‍ය ඵලය සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කලක් වඳින ආරක්ෂා කර දෙත්වා. පින්නතුනි, මේ වගේ උතුම් පින්කම් කරන්නට පහසුකම් සලසා දෙන, ආවාද අනුශාසනා කරන ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාටත් ඔබ අප හැම දෙනාටමත් දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින දිවිසුරු වර්ධනය කරගන්නටත් උතුම් නිර්වාණ අවබෝධයටත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු, සාදු, සාදු. මේ උතුම් පින්කම් තුලින් ජනිත කරගත්තා වූ මේ උතුම් කුසල ඵලය ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සලසා ගන්නටත්, සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නින්භයං, සෝකං පන්තා ච නිස්සෝකා.